नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहिमि शरण्यामि नमस्कार वेवा दम्रुवनत समदा सदहम शरण्यामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरण्यामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन शरण्यामि साधु साधु साधु पिंगवात्नी මේ ලෝකෙට කලාතුරකින් පහළ වූ දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ හැම විටම උත්සාහ ගත්තේ මේ මිනිස්යාව අකුසලයෙන් ඈත් කරලා කුසලේ පිහිටවන්නයි පවෙන් ඈත් කරලා පිනේ පිහිටවන්නයි එහෙම උත්සාහ ගනිද්දී සමහරුන්ට උන්වහන්සේ ගන්න උත්සාහය තේරුම් ගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා කරනකොට කැමතුනේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී පවා බුදුරජාණන් වහන්සේගේ අවවාදයට පවා අකමැති වූ අය හිටියා. බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම කළේ අවවාද අනුශාසනා කිරීමයි. ඉතින් උන්වහන්සේගේ අනුශාසනාවට කියන්නේ මොන ප්‍රාතිහාරය කියලාද? අනුශාසනී ප්‍රාතිහාරය කියලා. ඒක ප්‍රාතිහාරයක්. මිරකල් එකක්. ප්‍රාතිහාරයක්. ඒ කියන්නේ ඒක සාමාන්‍ය මිනිස්සෙකුට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් උන්වහන්සේ අනුශාසනා කරද්දී උන්වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසය තියපු ශ්‍රාවකයෝ ඒ අනුශාසනාව නූලටම පිළිපැද්දා. ඒ පිළිපැදපු ශ්‍රාවකයෝ හිතා ඉක්මනින්ම සසරින් එතෙර වුණා. උන්වහන්සේගේ අනුශාසනාව පිළිපදින්ට අසමර්ථ වෙච්ච අය විවිධාකාර ගැටලු වලට මුහුණ දුන්නා. විවිධාකාර අර්බුද වලට මුහුණ දුන්නා. ඉතින් අන්න ඒ බඳු දෙයක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ කර දේශනාවක් අද අපි ශ්‍රවණය කරන්නේ. ඔබ දන්නවා මේ බුද්ධ දේශනා සියල්ලම ඒ කාලේ හිටපු ඉන්දියානු ජනතාවට තමයි ජම්බුද්දීප වාසීන්ට තමයි දේශනා කළේ. ඉතින් ලෝකේ බුදු කෙනෙක් මුණ ගැහෙන වටපිටාවක මිනිසෙකුට ඉපදින්න ලැබීම ඒ බුදු කෙනෙකුගේ ධර්මය ශ්‍රවණය කරන්න ලැබීම ඒ ශ්‍රවණය කරපු ධර්මයට සිත පහදවාගෙන ඒ අනුව තමන්ගේ සිතකෑ වචනේ හසුරුව ගන්න ලැබීම ඒක අසාමාන්‍ය වූ දුර්ලභ වූ භාග්‍යයක්. ආයේ එවැනි භාග්‍යයක් මේ පෘථිවි වාසීන්ට උදාවන්නේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80,000 ගිය තැන. ඒ වෙනකොට අපි කොහේ ඉඳීද කියලා කියන්න බෑ මේ වෙලාවේ අපි ධර්මයෙන් ගිලිහුණොත්. ඉතින් ඒ නිසා අපිට හැම තිස්සෙම තියෙන්නේ ධර්මයේ පිහිටන්න තියෙන පසුබිමක් නෙවෙයි. ධර්මයෙන් ගිලිහි යන්න තියෙන පසුබිමක්. මොකද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මේ ගෙවුණු ඉතිහාසය තුළ ධර්මය දියුණු වුණා නෙවෙයි. හැම තිස්සෙම උනේ මොකද්ද? ගිලිහි ගියා, පිරිහුණා. ඊළඟට සමහර අවස්ථාවලදී උපක්‍රමශීලීව ධර්මය විනාශ කළා. හොඳ සිදුවීමක්. අපේ පොඩි නමක් ඉන්නවා ඉන්දියාවේ, ඉන්දියානු කෙනෙක්. පසුගිය දවස්වල බණ කියන්න ගියපු වෙලාවේ බණකට ගිහිල්ලා මේ පැට්නා ස්ටේෂන් එකේ ඉඳෙද්දි රේල්වේ ස්ටේෂන් එකේ ඉන්දියන් හාමුදුරුවෝ කීප දෙනෙකුට බණ කියලා. බනහැටියට ඉතින් අර අපි කියන ධර්මයේ පුරුදු වෙලා දැන් ඉතින් මේ ඇස කන නාසය දිවකය මනස ගැන මෙතන පටිච්ච සමුප්පාදය හැදුණා මේකෙන් ඉතර වෙන්න ඕනි මේ ටික කියනකොට ඒ ළඟ ඉඳලා තියෙන උපාසකේ එයා එකපාරටම විවුලල විවුලල එකපාරට දිස්ත්‍යක් ඇවිල්ලා එයා හිටගෙන කෑ ගහලා කියලා එයි හිස මුඩු කළ එක නවත්වපිය කිව්වට මම මේ හින්දි වචන සිංහලට හරවන්න එතකොට අහලා තියෙන ඇයි කියලා උඹ මේ හදන්නේ මේ හිස මුඩු කරපියව උඹ නිවනට ගෙනියන්නද රසේ කියලා තියෙනවා මට නිවනට ගෙනියන්න බෑ මේගොල්ලන්ව මේගොල්ලන්ව නිවනට ගෙනියන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි ඒ කියන්නේ දැන් ඔබ ආයි ලෑස්ති මේගොල්ලන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගොඩනන්නද දැන් අර භූත බලවේගය අහනවා ඊට පස්සේ කියලා තියෙනවා මම මට පුළුවන් හැටියට මම මේගොල්ලන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියා දෙනවා ඊට පස්සේ කියලා තියෙනවා ඒ හිතම හිස මුඩු කළ එක දන්නවද උඹ උඹ ඉන්නේ ගඟායිනි නේද උඹල වගේ හිසමිඩු කරපු අය 1001 දවසේ බෙලි කප්පොල මරලා තියෙනවා මේ ඉන්දියාවේ විච්ච දේ මේ කියන්නේ ඒ නිසා වල හිතන්න එපා ඒක ආයි කරන්න පුළුවන් කියලා ඊට පස්සේ මේ පොඩි නම හොඳ උත්තරයක් දීලා තියෙනවා කිවලු මේ මහා උජාරුවට උඹ ඔය කියන්නේ අකුසල් ගැන මිසක් කුසල් ගැන නෙමෙයි ඔය අකුසල් නුඹට මිසක් මට නෙමෙයි ඊට පස්සේ කියලා තියෙනවා නෑ නුඹත් එක මට ආයි කතා කරන්න ළඟට වරින් මං ළඟට ඉන්නේ ඔබ ළඟට මට ඉන්න ඕන ගමන් නැහැ. හැබැයි නැවත නැවත මට නුඹ හම්බුවේ. මං දන්නවා ඒක. ඔබ මාරයා නේද? කියලා අහව ගමන් අර දිස්ත්‍ය ඇඟෙන් ගිහිල්ලා. මේදීම මේ වගේ අද්දකින් අපිට වක්‍රාකාරව ආවේ. මාර බලවේගය ආවා. මෙහි මේ එතකොට වැඩසටහන් වලට ආපු අයත් ඒවට අහු වුණා. අවුල ඉමේ ගොදුරු වෙලා විරුද්ධව වැඩ කළා නේ. එතකොට මේ මාර බලවේගය විසින් මේ ලෝකෙම වහගෙන ඉන්නවා. භික්ෂුන් වහන්සේලාත් වහගෙන ඉන්නවා. එතකොට ඒක පිටට පේන්නේ නැහැ. එහෙදි හරි පුදුමයි ඒව ඔක්කොම එළියට එනවා. එතකොට ඒ පොඩිනවට මතක් වුණා මේක කියද්දි මම මේ ඉන්දියාව ඉතිහාසය ඉන්දියාවට මේකයි වුණේ කියකේ මම ළඟ වාඩි කර කර ඉතිහාසය කියලා දුන්නා. ඔක්කොම මතක් වුණා යාට. මතක් වෙලා හිතුවා මේ එකත් එකටම අසවලා තමයි කියලා ඇහුවා කෙලින්ම. ඉතින් මේ නිසා මේ ලෝකයේ තුල ඇසකඩ නාසයේ දිවකය මනසට අධිපති කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවනේ. බුදු කෙනෙක් පහළ වෙලා මහා කරුණාවෙන් දේශනා කරද්දි එයා කැමති නෑ එයාගේ අධිපතිභාවයෙන් නිදහස් වෙලා කෙනෙක් යනවාට. ඒක මේ ප්‍රාර්ථනාවකින් එහෙම කරන්න පුළුවන් සුළුපටු එකක් නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ බුද්ධ දේශන ඔබට කියවනකට දකින්න ලැබෙනවා ඇති. මජ්ක්‍ධිම නිකාය අපේ පරිවර්තනවල ඔය නිවාප සූත්‍රය වගේ ඒවා මොන තරම් මේ බලපෑමක් ලෝකේට මේ ඇසකනනාසී දිවකය මනස හසුරවන පුද්ගලයාට තියෙනවාද කියන එක. ඉතින් ඒකෙන් නිදහස් වෙන්න අපිට ගුණත් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි නිහිතමානී වීම, අවවාදයට හොංකන් දීම, එපා කියන දේ නොකිරීම, බුදුරජාණන් වහන්සේ කියන්නේ යහපත උදෙසා කියලා. මේ යහපත උදෙසා එපා කියන්නේ කියලා තේරුම් ගැනීම. ඉතින් තේරුම් නොගත්තොත් තමාරු වැටීම. ඒගෙන හොඳ ලස්සන විස්තරයක් එක්ක තමයි මේ දේශනාව තියෙන්නේ. මේ දේශනාවේ නම ලටුකිකෝපම සූත්‍රය. ලටුකික කියලා කියන්නේ කැටකිරිලි. ලටුකි කියලා කියන්නේ කාටද? ඕන නමක්. ළමයෙකුට දාන්න. ලටුකික කියලා කියන්නේ මොකද්ද? ලටුකිකා කියන්නේ කැටකිරිලි. උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක්. ලටුකා කියලා මජ්ක්‍ධිම නිකායේ මේ දේශනාව තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි කොටසේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ අංගුත්තරාප කියන ජනපදයේ ආපාන කියන නගරේ පුංචි නගරික කියන්නේ නගර ආසන්නයේ මේ වනගත ප්‍රදේශක වැඩ සිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ දා ආපාන කියන ගමේ පිණ්ඩපාති වැඩියා. වැඩලා උන්වහන්සේ වනලැහැබක් හොයාගෙන ගියා. ගිහිල්ලා වනලහබේ ඇතුළට ගිහිල්ලා ගහක්කට හුදෙකලා විවේකයෙන් වාඩි වෙලා භාවනා කළා. එතකොට උදායි කියන ස්වාමින් වහන්සේ, උදායි කියන භික්ෂුව, ඒ උදායි ස්වාමින් වහන්සේ උදේවරුේ පිණ්ඩපාති ගිහිල්ලා ඊට පස්සේ දානේ වළඳලා වනගත පොඩි කැලෑවක් හොයාගෙන ගිහිල්ලා ගහක් යට වාඩි වෙලා දැන් ඉතින් භාවනා කරන්න පටන් ගත්තා. භාවනා කරන්න පටන් ගත්තාම මේ බුදුරජාණන් වහන්සේ එපා එපා කියලා කියපු දේවල් ගැන මේ ස්වාමීන් වහන්සේට මතක්ුණා බහුන්නං වතනෝ භගවා දුක්ඛ ධම්මාණං අපහතා. අනේ අපට බුදුරජාණන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අපට දුක ඇති වෙන්න හේතු වෙන ධර්මයන් බොහෝ දේවල් අපෙන් අයින් කළා නේද? බහුන්නං වතනෝ භගවා සුඛ ධම්මාණං උපහත්තා. අනේ අපට සැප ලබා දෙන දේවල් බොහෝ දේවල් අපට ලං කරලා දුන්නා නේද? බහුන්නං වතනෝ භගවා අකුසලානං ධම්මාණං අපහත්තා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බොහෝ අකුසල් අපින් බැහැර කෙරෙව්වා නේද? බහුන්නං වතනෝ භගවා කුසලානං ධම්මාණං උපහත්තා. බොහෝ කුසල් දහම් අපට ලං කරලා දුන්නා නේද කියලා බුදුරජාණන් වහන්සේගේ කරුණාව ගැන මේ උදායි ස්වාමීන් වහන්සේට මතක් වෙන්න පටන් ගත්තා. මතක් වෙන්න පටන් ගත්තට පස්සේ මේ ස්වාමීන් තුළ ලොකු පැහැදීමක් ඇති වුණා. ඇති වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගියන් කිව්ව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම මෙහෙම හුදෙකලාවේ ඉන්නකොට මෙන්න මෙහෙම මට අදහසක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන මට ඇති වුණා. අනේ භාග්‍යවතුන් වහන්සේ අපිව මේ දුකට වැටෙන දේවල් වලින් ඈත් කළා නේද? සැප ලබා දෙන දේවල් අපට ලං කළා නේද? අකුසල් වලින් අපිව ඈත් කළා නේද? කුසල් වලට අපව ලං කළා නේද? අපට මහා යහපත සැලසුවා නේද කියලා ස්වාමීනි මට හිතුණා. අනේ ස්වාමීනි මම මේ මට මේ වෙච්ච දෙයක් මම මේ කියන්නයි ආවේ. කොහොම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි ඒ කාලේ ඒක මුල් දවස්වල අපි උදේටත් වළඳනවා. දිවා විකාලෙත් වළඳනවා. දිවා විකාලෙ කිව්වේ 12න් පස්සේ. 12න් පස්සේ 12 මාර 1 2 3ට කියනවා දිවා විකාලෙ. හවසටත් වළඳනවා. එතකොට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට සංඝයා රැස් කළා කිව්වා ඉංගතුම් මේ වික්කවේ ඒතන් දිවා විකාල භෝජනම් පජාත. මහණෙනි දැන් මේ දවල් විකාලේ වළඳන එක අතහැරලා දාන්න කියලා කිව්වා. ඒකේ 12න් පස්සේ වළඳන එක 12න් පස්සේ දවල් විකාලේ ඒකේ 12න් පස්සේ වළඳන ඒව අතහැරලා දාන්න. ස්වාමීනි ඒක ඇහෙනකොටම මට හරි ෂොක් එකක් වැදුනා කිව්වා. හරි දුකක් ඇති වුණා කිව්වා. ඒ මොකද හේතුව මේ ශ්‍රද්ධාවන්ත මිනිස්සු මේ ප්‍රණීත රසවත් කෑම 12ට ඉස්සෙල්ලා හදන්නේ නැහැ කිව්වා ගෙවල් වල. ඒ කාලේ තිබුණේ උයාගෙන ගිහිල්ලා දෙන එකක් නෙමෙයිනේ වික්ෂුන් වහන්සේලා පිරිසිගා වැඩිමනේ නේ කිව්වා. මේ දිවා විකාලේ තමයි කිව්වා. ඒ කියන්නේ 12 මාරේ 1 2 වගේ වෙලා තමයි කිව්වා ගෙවල් වල හොඳ කෑම කන්නේ. අනේ භාග්‍යතුන් වහන්සේ අපිට මේක අතහරින්න කිව්වනේ. අනේ අපිට මේ කෙරෙහි යල්ම දුරු කරන්න කිව්වනේ කියලා අනේ ස්වාමීනි හරි කම්පාවක් ඇති වුණා. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපිට ලොකු ආදරයක් තිබ්බා. මේ ස්වාමීන් වහන්සේ කියනවා ලොකු ගෞරවයක් තිබ්බා. ඒ වගේම ලැජ්ජා බයක් තිබ්බා. ඒ නිසා හරි අකමැත්තෙන් අපි එකට එකඟ වෙලා අපි ඒක අතහැරියා. ඊට පස්සේ ස්වාමීනි අපි උදේ වරුවේ වැළඳුවා. ඒ වගේම හවස් වරුවේ වැළඳුවා. දිවා විකාලේ නෙමෙයි කිව්වේ. හවස් වරුවේ කිව්වේ 6න් පස්සේ. 6න් පස්සේ වැළඳුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඉංගතුම් මේ වික්කවේ ඒතං රත්ත්‍රිං විකාල භෝජනම් පජහත. මහණෙනි රැයට වළඳන එකක් දැන් අතාරින්න. දැන් කලින් ඉස්සෙල්ලාම අතහැරියේ මොකද්ද? එතන මුල් කාලේ වික්ෂුන් වහන්සේලාට එනම් වැළඳීමේදී සීමාවක් පනවල නැහැ. මේ සූත්‍ර දේශනාවේ තියෙන විදිහට මුල් කාලේ වැළඳීමේදී සීමාවක් පනවල නැහැ. ඉස්සෙල්ලාම පැනෙවුවා. ඔව් 12න් ඉස්සෙල්ලා වළඳන්න 12න් පස්සේ 1 2 වෙනකන් එකට කියන දිවා විකාලේ කියලා ඒක එපා කිව්වා. එතකොට දෙකක් ඉතුරු වුණා. මොකද්ද? උදේ වේලයි රැ වේලයි. එතකොට ඒ දෙක වළඳලා ඊට පස්සේ කියනවා ස්වාමීනි සංඝයා රැස් කළා කිව්වා මහණෙනි දැන් ඉතින් එහෙනම් රැවි කාලෙත් අතාරින්න. එතකොට 12ට ඉස්සෙල්ලා වළන දියත් තමයි. අනේ ස්වාමීනි මේ කහනකටම පපුව පත්තු වුණා කිව්වා. හෝස් ගාලා ගියා කිව්වා. හරි දුකක් හටගත්තා කිව්වා. මොකද හේතුව මේ උදේ වළඳන එකයි හවස වළඳන කෙනේ දෙකෙන් හවසට තමයි කිව්වා මොන හරි රහට හම්බ වුණේ. එතකොට අනේ භාග්‍යතුන් වහන්සේ අපින් මේකත් අපට දැන් එපා කිව්වා. මේකිනුත් අපිව අතාරින්න කියලා කිව්වා. මේකිනුත් අපිව අතහැරෙව්වා. ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ මේක මට දවසක් ඇහුන මිනිස්සෙක් කියනවා කෑමක් හම්බ වෙලා මේක දැන් අරන් තියාපල්ලා රැට උයාපන්. එතකොට දැන් අපි ඔක්කොම වැඩ පොළවල් වල ගිහිල්ලා වැඩ කරලා ගෙදර ඉන්නෝනේ රැට හවසට කට්ටි. ආවට පස්සේ හැමෝටම කන්න හැමෝටම කෑමට මේක වෑංජනෙට ගන්න කියලා අරන් තිබ්බා. එතකොට ස්වාමීනි මේ දවල්ට ඒ හැටි කෑමක් හැදෙන්නේ නෑ කිව්වා ගෙවල් වල. රැට තමයි කිව්වා උයන්නේ කට්ටි ඔක්කොම එකට කෑම කන්න. ඉතින් එනකොට අනේ දැන් මේකත් නැති වුණා අපට කියලා. නමුත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කිරේ යපතුල ආදරයක් තිබුණා. ගෞරවයක් තිබුණා. ලැජ්ජාවක් බයක් තිබුණා. ඒකට පිටුපාන්න ලැජ්ජාවක් ඒක කරන්න බයක් තිබුණා. ඒ නිසා අපි ඒ විකාල භෝජනේත් අතහැරියා. ඊට පස්සේ තමයි ස්වාමීනි අපිට සිහිය උපන්නේ. ඔය ස්වාමීනි මට මතකයි සමහර අවස්ථාවලදී භික්ෂුන් වහන්සේලා කරවලේ යනවා. ඒක ටෝච් නැහැනේ. ටෝච් නැහැ, ඉටිපන් දන්නේ නැහැ, ලයිට් නැහැ, මුකුත් නැහැනේ. කෙනු ස්වාමීනි කරවලේ සමහරු යද්දී වලවල් වල වැටෙනවා. සමහර විට සමහර අවස්ථාවලදී ඔය හරකුන්ගේ බෙටි දාන වලවල් තියෙනවා. ඒවැය වැටෙනවා. සමහර දවස්වලට පාර හොයාගන්න බැරුව වැටවල් වල ගිහිල්ලා හැප්පෙනවා. සමහර දවස්වලට පාරේ මැද්දේ හරක් බුදියන් ඉන්නවා. හරකුන්ගේ ඇඟුඩි වැටෙනවා. ස්වාමීනි ඒ විතරක් නෙමෙයි සමහර අවස්ථාවලදී හොරු හොයන්න මිනිස්සු යනකොට අනේ මේ පින්ඩපාත යන හාමුදුරු රහු වෙන්නේ. ඒ වගේම ස්වාමීනි සමහර මේ නොකරපු දේවල් වලට වැරදිකාරය වෙනවා. සමහර අවස්ථාවලදී ස්ත්‍රීන් විසිනුත් මේ ස්වාමීන් වහන්සේලාව නොමග යවනවා. මේ වගේ මහා කරදර ගොඩක් තිබුණා. ඒකෙන් අපි බේරුණා. කිනෝ අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මටත් හරි වැඩක් වුණා. දවසක් මම කරවලේ පින්ඩපාතේ ගියා. පින්ඩපාතේ වැඩි වෙලාවේ ගෙදරක දොරකඩ එක කාන්තාවක් භාජන හොදමින් හිටියා. මම ගේ ඉස්සරහ හිටගත්තාම විදිල්ලක් හිටුවා. ඒ විදිල්ලට මාව පෙවුණා. පෙළ එක පාට ඒ කාන්තාව කෑ ගැහුවා අපි අපෝ මෙන්න භූතෙක් ඇවිල්ලා. පිසාචෙක් ඇවිල්ලා මේ මාව බේරගනියෝ කියලා කෑ ගැහුවා. කෑ ගහන කිව්ව ස්වාමීන් වහන්සේට මම කිව්වා ආහා නැගණිය මම මේ පිඩුසිඟා වැඩිය භික්ෂුව. එතකොට ඒ ඇවිස්සලා මේ කාන්තාව බයට මට හොඳටම බැන්න එම්බල භික්ෂුව. භික්ෂුවගේ පියාණරුණාද මව්මලාද ඔයිට ඔහොම මේ කනවට වඩා හොඳයි ගිරි කපන කැත්තකින් කුස කපා ගත්තම. ඉතින් මේ බඩක් නිසා මේ රෑ මේ මේ මේ මේ රෑ ජාමි මේ මොන මරගාට වැඩක්ද කියලා බැන්නයි කිව්වා. ස්වාමීනි මට දැන් ඒවා මතක් වෙනවා. ඒවා මතක් වෙනකොට තමයි මට හිතුණේ අනේ අපිට මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුක උපදවන්න හේතු වෙන කරුණු වලින් අපිව බැහැර කළා නේද? සැප උපදවා දෙන්න තියෙන කරුණු අපට ලං කළා නේද? අකුසල් වලින් අපව බැහැර කළා නේද? කුසල් වලට අපිව ලං කළා නේද කියලා මට හරි සතුටක් දැන් ඇති වෙනවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා උදායි යෝග සම්පූර්ණ ඇත. මොකද හේතුව මම තථාගතයන් වහන්සේ මේක අතහරින්න කියලා යමකට කිව්වහම සමහර හිස් පුද්ගලයෝ ඉන්නවා ඒ කතාව අහන්නේ. එතකොට ඒගොල්ලෝ මෙහෙම කියනවා මේ සුළු දෙයටත් ඇන ඇන ටුකු ඇන ඇන කියනවනේ අතාරින්න අතාරින්න කියලා. මේ බුද්ධ කාලේ විච්ච දෙයක් මේ කියන්නේ. කිම් පනිමස්ස අපමත්තකස්ස ඕරමත්තකස්ස අදිසල්ලික තේවායන් සමනෝ. මේ ශ්‍රමණෙන් වහන්සේ මේ පුංචි දෙයට ඇන ඇන ඇන මොනවද යද්ද මේ? එහෙම කියනවා. එහෙම කිය කී ඒක අතාරින්න නැතුව ඉන්නවා කියනවා. බුදුරජාණන් වහන්සේ වගේ මහා කරුණාවෙන් අතාරින්න කියලා කියන එකටත් අත නොහරින ලෝකේ එකල් එසේනම් මෙකල කවර කතාද? ඒ විතර නෙමෙයි කියනවා මෛච අපච්චයන් උපට්ඨාපිත. ඊට පස්සේ මොකදකරන්න තරහක් ඇති කරගන්නවා කියලා. තථාගතයන් වහන්සේ කෙරෙහි අමනාපයක් ඇති කරගන්නවා කියලා මට මේක එපා කිව්වා. අතාරින්න කිව්වා. අමනාපයක් ඇති කරගන්නවා. ඊට පස්සේ ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා ඉන්නවනේ. ඒ කියන්නේ කියපු දෙයට හික්මෙන ඒ කියපු දෙයට හික්මෙන අයටත් විරුද්ධ වෙනවා කියනවා. සාරිපුත්ත මොග්ගල්ලාන ආදී ඒ රහතන් වහන්සේලා කියපු ඇලපිල්ලක් ඉස්පෙල්ලකින් පිට යන්නේ නැහනේ. එතකොට උන්වහන්සේලා කියන දේවත් අහන්නේ නැහැ කියනවා. එතකොට ඒ වගේ පුංචි දෙයක් අතාරින්න කිව්වම අතාර ගන්න බැරි වුණාම ඒක ඒගොල්ලන්ට විශාල බන්ධනයක්. දැඩි බන්ධනයක්. ඒක ස්ථිර බන්ධනයක්, නොදිරු බන්ධනයක්. හරියට මේ විශාල දරකොටයක් බෙල්ලේකට ගහුවා වගේ කියනවා. ඒගොල්ලන්ට ඒකෙන් මහා පීඩාවක් ඇති කරගන්නවා. ඒක අතහැරියනම් මේ පීඩාව ඉවරයි. අත් නොහැර පීඩාව විඳිනවා කියනවා. ඒක හරියට අර ලටුකිකාට වෙච්ච එක වැඩි කියලා. ලටුකිකා කිව්වේ කැටකිරිල්ලව කැටකිරිල්ලියෙක්ව මේ දිරච්ච වැලකින් බඳිනවා. ඒ කියන්නේ දිරච්ච වැල සුටුස් ගාලා කැඩිලෙන දිරච්ච වැලක්. නමුත් කැටකිරිල්ලට හයියක් නැහැ ඒ දිරච්ච වැල කඩාගෙන යන්න. කැටකිරිල්ලියක් දිරච්ච වැලකින් බැඳහම ඒ බඳපු දෙයින් ගැලවෙන්න බැරි නිසා කැටකිරිලි දුක් විඳිනවා, පීඩා විඳිනවා. සමහරවිට කැටකිරිලි ඒ නිසාම මැරිලත් යනවා. සමහර විට එතකොට ඒ වගේ තමයි මේ මේ පූචි දෙය අතාරින්න කිව්වම අතාරින්න බෑ. ඒ නිසාම සිවුරුත් දාලා යනවා, සිවුරුත් ඇරලා යනවා. අර කැටකිරිලිට දිරච්ච ලණුවක් අතාරගන්න බෑ වගේ කියනවා. දිරච්ච වැලකින් බැඳාම ඒක කඩාගෙන යන්න බෑ වගේ කියනවා. ඒ කැටකිරිලිට හයියක් නෑ. නමුත් කවුරු හරි කිව්වොත් මේ කැටකිරිල්ලගේ දිරච්ච ලණුව අනේ කැටකිරිල්ලට සුරු දෙයක්. ඕක කඩාගෙන විදගෙන යන්න පුළුවන් හරි දුර්වල එකක් කියලා ඒක බොරුවක්. මොකද හේතුව? කැටකිරිල්ලට එහෙම ඒක කඩාගෙන යන්න ශක්තියක් නැහැ. ඒ නිසා ඒක කැටකිරිල්ලට මහා විශාල බන්ධනයක් කියනවා. මහා බරපතල බන්ධනයක් කියනවා. ඒ කැටකිරිල්ලට මහා ස්ථිරසාර බන්ධනයක් කියනවා. ඒ කැටකිරිල්ලට නිකම් මහා විශාල මහා විශාලයක් මේ කණුවක ගැට ගහලා තියෙනවා වගේ මහා බන්ධනයක් කියනවා කැටකිරිල්ලිට. මොකද හේතුව? කැටකිරිල්ල දුර්වලයි. ඒක කඩාගෙන යන්න පුළුවන් කමක් නැහැ. මේ වගේ තමයි කියනවා සමහර හිස් පුද්ගලයෝ ඉන්නවා මේක අතාරින්න කිව්වහම ඒක අතාරගන්න බෑ කියනවා. දුර්වලයි. අතාරගන්න බැරුව අතාරින්න කියන එකනත් එක්ක ගැටෙනවා. කියන තථාගතයන් වහන්සේත් එක්ක ගැටෙනවා. මොනවට නම් මිත්‍ය දේවල් අතාරින්න කියනවද? මේ පුංචි දේවල් නෙමෙයි මහලුකු දේවල්ය. මේක පොඩ්ඩක් පුරුදු නම්ක් වෙනවද? මේක තිබුණා නම්ක් වෙනවද කියලා ඒකම කියෝ කිව්ව ඒක අත් නොහැර ඉන්නවා. එහෙම කර කර ඊට පස්සේ කියන මයිච අපච්චයන් උපට්ඨා. එතකොට මොකද කරන්නේ? තථාගතයන් වහන්සේට දොස් කියන්න පටන් ගන්නවා. එතකොට මේකට හික්මෙන මේ උතුම් රහතන් වහන්සේලා ඉන්නවා. ඒ රහතන් වහන්සේලා තේ මතේ වෙන්න එකට රහතන් වහන්සේලාටත් දොස් කිය කිය ඉඳලා අන්තිමට මොකද වෙන්නේ? අර කටකිරිල්ල මැරිලා යනවා වගේ ඒක සිවුරු ඇරලා යනවා. ඒක ඔය කෝය හරි ගිහිල්ලා හිතු මනාවට ජීවත් වෙලා ජීවිතේ අවසන් කරගන්නවා. නමුත් එතකොට මේ ඒක ඒගොල්ලන්ට බලවත් බන්ධනයක්. ඒ කියන්නේ ඒක සුළුපටු බන්ධනයක් නෙමෙයි, ස්ථිර බන්ධනයක්. ඒක නිකන් බෙල්ලේ විශාල ලීකොටයක් ගැට ගැහුවා වගේ පීඩාවක් විඳිනවා. ඒක අතහැරගන්න බැරුව හිස් පුරුෂයන්ට අතාරින්න කිව්වම ඒක අතාරින්නේ නැහැ කියුණා. මොකද ඒක අතහැරියාමයි හිතසුව පිණිස පවතින්නේ කියලා තේරුම් ගන්න බෑ. කියනවා ඒ වගේම උදායි සමහර කුල පුත්‍රයෝ ඉන්නවා. ඒ කුල පුත්‍රයන්ට මම කියනවා මහණෙනි මේක අතාරින්න කියලා. අතාරින්න කියපු ගමන් ඒගොල්ලෝ මෙහෙමයි කියනවා. කියන්නේ අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට මේ අතාරින්න කියලා කිව්වා. මේක අපට සුළු දෙයක්. මේක අතාරින්න කියන දේ සුළු දෙයක්. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අපිට මේ අතාරින්න කියලා කියන්නේ මා විශාල දෙයක් නෙමෙයි. අපිට නම් ධර්මයත් එක්ක සංසන්දනය කරලා බලද්දී, කල්යාණ මිත්‍ර සම්පත්තියත් එක්ක සංසන්දනය කරලා බලද්දී, අපිට ලැබිච්ච මේ විමුක්ති මාර්ගයත් එක්ක සංසන්දනය කරලා බලද්දී මේ අතාරින්න කියන්නේ සුළු දෙයක්. මේක අපි අතහැරිය යුතුමයි. අපිට මේක හිතසුව පිණිස පවතිනවාමයි කියලා ඉතාම කියන ප්‍රවාදෙන් කියන පරක්කෙන් අතාරිනවා කියනවා. කියන පරක්කෙන් අතහැරලා දානවා. මිගබූතේන චේතසා වීරන්ති මේ මුවෙක් නිදහස අතහැරලා යනවා වගේ බොහොම නිදහසේ යා ඉන්නවා අතහැරින්න කියන දේ අතහැරීම නිසා එතකොට කේනා උදායි ඒ අන්නේ ඒ ශ්‍රාවකින්ට ඒ කියන දේ ලොකු බන්ධනයක් නෙමෙයි ඒක බොහොම දුර්වල බන්ධනයක් ඒක දිරච්ච බන්ධනයක් ඒක බොහොම පහසුවෙන් කඩාගෙන යන්න පුළුවන් බන්ධනයක් ඒක මේ වගේ කියනවා බල සම්පන්න ද මහත දෙහෙත හස්ති රාජෙක් ඉන්නවා මේ හස්ති රාජයාව දැඩි වූ වරපටකින් ගැට ගහලා තියෙනවා කකුල් හැබැයි මේ හස්ති රාජයාට පුළුවන් පොඩ්ඩක් වීරිය ගත්ත ගමන් අර වරපට කඩාගෙන යන්න ඒ වගේ හස්ති රාජෙක් දැඩි වූ වරපට එතකොට දැඩි වූ වරපටකින් හස්ති රාජයා බැන්දට ඒක හස්ති රාජයාට කඩාගෙන යන්න පුළුවන් දැඩි වූ වරපටක් නෙවෙයි මොකද එයාට පුළුවන් කකුලෙන් ඇදලා වේගෙන් කඩන්න එතකොට ඒ වගේ මේ හස්ති රාජයාට පුළුවන් ඒ වගේ වරපට කඩලා කැමති දිශාවකට යන්න හැබැයි ඒ වැඩේ කරන්න බෑ කැටකිරිට වැලෙන් ගැට ගැහුවම ඒකවත් කඩාගෙන යන්න බෑ ඒ වගේ තමයි ඒක විශාල බන්ධනයක් කැටකිරිල්ලට ඒ වගේ අවවාදයක් මේක අතාරින්න කිව්වම මේක අතාරගන්න බෑ අර හස්ති රාජයෙකුට මේ කඩාගෙන යන අවස්ථාවේදී කඩාගෙන යන එකන් පස්සේ වේගී කඩාගෙන යනවා වගේ අතහරින්න කියන ප්‍රමාදෙන් අතාරිනවා කියනවා මේ සත්පුරුෂයා. එතකොට මේ සත්පුරුෂයාට ඒක දුර්වල බන්ධනයක්. ඒක මහා විශාල බන්ධනයක්. නෙමේ ඒක සාර රහිත බන්ධනයක් ඒක අතාරිනවා. ඒ වගේ තමයි කියනවා සත්පුරුෂයන්ට කිව්වම මේක අතාරින්න කියලා. ඒ ආයේ වචන දෙකක් නැහැ. අනේ භාග්‍ය බුදුරජාණන් වහන්සේ මේ බොහොම සුළු දෙයක්නේ. අපිට මේ අතාරින්න කියලා තියෙන මහා විශාල දෙයක් නෙමෙයිනේ කියලා බොහොම සුළුයෙන්ම හිතලා අතාරිනවා කියනවා ඒක. සුගතයන් වහන්සේ අපිට ඒ කියලා තියෙන දේ අපි අතාරිනවා කියලා ඊට පස්සේ ආ බුදුරජාණන් වහන්සේ මේක අපිට යහපතටමයි මේ අතාරින්න කිව්වේ අයහපතට නෙමෙයි කියලා ගුණ කියන්න පටන් ගන්නවා. එතකොට බොහොම නිදහස ජීවත් වෙනවා. ඒ අවවාදයේ තුල අතහැරීම කියන එක ඊටාම සරල දෙයක් කියනවා. ඊළඟට කියන උදායි මෙන්න මේක පොඩ්ඩක් බලන්න කියලා හිතලා. ඔන්න ඉන්නවා ඉතාම දුප්පත් දුගී දුප්පත් මිනිසෙක්. තමන් හරි අමාරුවෙන් කුලියක් මලියක් කරගෙන අමාරුවෙන් ජීවත් වෙන ඉතා දුගී මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසයාට හරියමං ගයක්වත් නැහැ. කියන මේ පරාල ගහපු කපුටු ළඟින ගයක් කියන තියෙන්නේ. එතකොට ඒ ගෙදර තියෙනවා මේ එක මේක වැල් ඇඳක් ලනු ඇඳක් තියෙනවා එහෙන් මෙහෙන් එල්ලිච්ච ලනු කැඩිච්ච දිරච්ච ඇඳක් තියෙනවා ඒ වගේ මේ ගෙදර තියෙනවා එකතු කරගත්තු පුස්කාපු හාල් වුන් ඇට එතකොට ඒකටම ගැලපෙන්න ඒ ගෙදර ඉන්නවා මා විරූපී ස්ත්‍රියක් එතකොට ඒ ගෙදර හම්බ කරපු කිසිම දෙයක් නැහැ එතකොට ඒ ගෙදර ඉන්න මේ පුද්ගලයා දකින්නවා හොඳට අතපය හොදගෙන මොනවා හරි දෙයක් වළඳලා නිදහසේ මේ හොඳ සිනිඳු රස්සෙවණක භාවනා කරන භික්ෂුවක් දැකලා කල්පනා කරනවා සුඛං වත බෝ සාමඤ්ඤං මේ මහණකම කියන්නේ හැබෑවටම සැපයක්මයි ආරෝග්‍යං වත බෝ සාමඤ්ඤං මහණකම කියන්නේ හැබෑවටම නිරෝගී බවක්මයි හනේ මටත් මේවා ඔක්කොම අතහැරලා දාලා මහණ වෙන්න ඇතනම් කොයිතරම් හොඳද කියලා හිතෙනවා හිතුණාට අර කටකිරිල්ලව ගැට ගහපු අර දිරච්ච ලණුව වගේ කියනවා ඒක අර අර තමන්ගේ මේ පරාල කැඩිච්ච අර ගේ අර වැල් කැඩිච්ච ඇඳ ඔව් අර කාලි වගේ ඉන්න ස්ත්‍රිය එතකොට අතාරින්න බෑ කියලා අර වළං මේ ටික අතාර ගන්න බැරුව අපේ මම මේවා දාලා කොහොම යන්නද කියලා කල්පනා කර කර ඉන්නවා මිසක් අර සිටිවිල්ල යාට ඉස්සරහට ගන්න බෑ කියනවා. එතකොට කවුරුහරි කිව්වොත් එයාට මේ මේක අතහැරලා යන්න ඒ එයාගේ අර පරාල කැඩිච්ච වහලේ තියෙන කපුටු ලගින ගේ ලණු කැඩිච්ච ඇඳ අර විරූපී ස්ත්‍රිය අර දිරච්ච වලම්පිඟන් මේ ටික එයාට බලවත් බන්ධනයක් දෙමෙයි කියලා කවුරුහරි කිව්වොත් හරිද? ඇයි ඒක එයාට විශාල බන්ධනයක් බලවත් බන්ධනයක් ඒක එයාට බරපතල බන්ධනයක් ඒ බන්ධනයට කඩාගෙන යන්න බෑ ඒ නිසා ඒක යාට සැහැල්ලු එකක් නෙමෙයි කියනවා ඒක යාට බෙල්ලේ ගැට ගහපු එකක් කියනවා ඉතින් ඒ වගේ සමහර පුද්ගලයෝ ඉන්නවා කියන මේ ඒ වගේ ලාමක දෙයක් අතාරින්න කිව්වහම ලාමක දෙයක් අතාරින්න නැති එකේ ප්‍රණීත දෙයක් අතාරීම ගැන කවර කතාවද ඊර්වසි බුදුරජාණන් වහන්සේ වදාළ සමහර කුල පුත්‍රයෝ ඉන්නවා හරි සල්ලි තියෙනවා මහා ධන තියෙනවා භෝග සම්පත් තියෙනවා ඊළ නොයෙක් රං රිදී තියෙනවා මුතු මැණික් තියෙනවා ඊළඟට නොයෙක් කෙත් අත තියෙනවා දැසිදස්සු ඉන්නවා සුන්දර බිරිඳවරු ඉන්නවා සුන්දර දරුවන් ඉන්නවා ඒ වගේම ඊටාම ප්‍රණීත භෝජන තියෙනවා හොඳ ඇඳුම් පැළඳුම් තියෙනවා හොඳ ගෙවල් තියෙනවා මෙහෙම වාසය කරන කෙනෙක් දකිනවා බොහොම සැහැල්ලුවෙන් භික්ෂුවක් මේ ගහක් යට වෙලා භාවනා කරනවා දකිනවා දකින්ද කල්පනා කරනවා සුඛං අතබෝ සාමඤ්ඤං මේ මහණකම නම් ඒකාන්තේම සැපයක් ආරෝග්‍යං අතබෝ සාමඤ්ඤං මේ මහණකම නම් ඒකාන්තේම නිරෝගී බවක් එහෙම හිතලා හිතනවා එහෙනම් මමත් මේ මහණකම ගිහි දේවල් අතහැරලා දාලා හිසරවුල් බාලා මටත් මහණ වෙන්න නැත්නම් කොයිතරම් හොඳදයි කියලා ඊරවස මොකද එයා කරන්නේ එයා මේ එයාට බොහොම පහසුවෙන් ලැබෙන මේ සියලුම ධන දහන්නේ ආත්‍යරලා දාලා මේ දීපල වස්තු ආත්‍යරලා දාලා දාසි දාසියන් ආත්‍යරලා දාලා කුමාරිකාවන් ආත්‍යරලා දාලා ලස්සන දරුවන් ආත්‍යරලා දාලා මේ තරුණ වයසේ එයා ගිහි ජීවිතය ආත්‍යරලා පැවිදි වෙනවා ඊට පස්සේ එතකොට ඉබඳු එක්කෙනෙකුට ඒක මහා බන්ධනයක්ද එයාට ඒක විශාල බන්ධනයක් නෙමෙයි එයාට ඒක සුළු දෙයක් එතකොට කවුරුරි කියනවා නම් එයාට ඒක මහා බන්ධනයක් කියලා හරිද වැරදි ඒක යාට ඉතාම සුළු දෙයක් ඒක අතහැරලා දාලා යන්නේ ඒක ඒ වගේ කියන උදායි කුල පුත්‍රය ඉන්නවා මම මේක අතහරින්න කියලා කිව්වහම අනේ භාග්‍ය බුදුරජාණන් වහන්සේ අපිට මේ අතහරින්න කියලා කියන්නේ මහා විශාල දේවල් නෙමෙයිනි මේ මහා පුංචි දෙයක් නෙමෙයි අතාරින්න කියන්නේ අන්නේ අපි හරි සතුටින් මේක අතාරිනවා කියලා අතාරිනවා කියනවා. ඒ වගේම මට දොස් කියන්නේ නැහැ කියනවා. ඒ අතහැරීමේ ಗುಣ කියනවා. ඒ වගේම ලොන් හලාගෙන කියනවා ඉන්නේ. ඒතර අනුන්ගෙන් යැපෙනවා කියලා දැනගෙන ඉන්නේ. ඒ නිසා එබඳු අයට මේ අතහරින්න කියන එක බන්ධනයක් නෙමෙයි. ඒක බොහොම දුර්වල දිරච් එකක් කියනවා. ලේසියෙන් කඩාගෙන යන්න පුළුවන් එකක් කියනවා. කියන උදායි මම දකිනවා මේ ලෝකේ සතර ආකාර පුද්ගලයන් පුද්ගලයන් කී දෙනෙක් දකිනවද ඒ කියන්නේ මේ සමස්ත මිනිස් වර්ගයාම කොටස් හතරකට බෙදලා එක කොටසක් ඉන්නවා එයා මේ කෙලෙස් ප්‍රහාණය කරන්න ඕනේ කෙලෙස් දුරු කරන්න ඕනේ කියලා පැවිදි වෙනවා පැවිදි වුණාට පස්සේ මේ කෙලෙස් ඇතිවෙන්නා වූ සිටිවිලි මේ දුරු කරන්න හදන දේවල්ම තමන්ගේ හිතට එනවා. එතකොට එයා කෙලෙස් දුරු කරන අදහසින් පැවිදි වෙන්නේ. පැවිදි වුණාට පස්සේ දුරු කරන්න හදන කෙලෙස්ම හිතට එන්න පටන් ගන්නවා. එන්න පටන් ගන්නකොට එයා ඒක දුරු කරන්නේ නැහැ. එයා ඒක අතහරින්නේ නැහැ. එයා ඒක බැහැර කරන්නේ නැහැ. නැති කරන්නේ නැහැ. අභාවයට පත් කරන්නේ නැහැ. කියනවා උදායි මම මේ පුද්ගලයාට කියන්නේ එකතු වෙලා ඉන්නවා කෙලෙස් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා මිසක් කෙලිසුන්ගෙන් මිදුණු කෙනා කියලා නෙමෙයි කියනවා මම මේ පුද්ගලයන්ගේ තියෙන මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වෙනස්කම මම දකිනවා කියනවා. ඒ කියන්නේ සමහර කෙනෙකුට ඕනි මේකෙන් නිදහස් වෙන්න. මේක අතාරින්න ඕනි. නමුත් මේ අතාරින්න ඕන දේ හිතර එනකොට අතහැරගන්න බෑ. එයා ඒකට යට වෙනවා. ඉබඳු පුද්ගලයන් මේ ලෝකේ ඉන්නවා. තව කොටසක් ඉන්නවා මාත් මේ කෙලෙස් අතාරින්න ඕනේ මේ කෙලෙසුන්ගෙන් බැහැර වෙන්න ඕනේ කියලා පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සෙත් අර කෙලෙස් එනවා. එනකට මොකද කරන්නේ? එයා ඉවසන්නේ. එයා බැහැර කරනවා. එයා දුරු කරනවා. එයා අභාවයට පත් කරනවා. හැබැයි මෙයා කෙලෙස් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා නෑ දැන් යා මොකද්ද කරන්නේ දුරු කර කර ඉන්න එක විතරයි ඒ බඳු එක්කිනාටත් මං කෙලිසුන්ගෙන් තොර වූ කෙනෙක් කියලා කියන්නේ නෑ එයා කෙලිසුන්ගෙන් නිදහස් වෙච්ච කෙනෙක් නෙමෙයි එයා දුරු කරනවා විතරයි කියනවා ඒ බඳු පුද්ගලයෝ තින්නවා කියලා මං දන්නවා මේ ඒ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය වෙනස්කම දකිනවා එතකොට සමහර අය ඉන්නවා මේ එයාට මේ හිතට එනකට දුරු කර කර ඉන්න පුළුවන් එයාට ප්‍රහාණය කරගන්න දුරු කරගින්න පුළුවන් නමුත් යා මුළුමනින්ම නිදහස් වෙන්නේ නැහැ සමහර පුද්ගලයෝ ඉන්නවා කියනවා ඉතා හොඳට මේ කෙලස් ප්‍රහාණය කරන්න ඕනේ කෙලස් දුරු කරන්න ඕනේ කියලා පැවිදි වෙනවා පැවිදිලා හොඳට සිහිය පිහිටවනවා හොඳට සමාධිය වඩනවා නුවණින් මෙනෙහි කරනවා මෙනෙහි කර කර හොඳට සිහියෙන් ඉඳිද්දි පවා සමහර විට අර දුරු කරන්න හදන කෙලස් යාට ඇති වෙන්න පුළුවන් හැබැයි යාට ඇති වෙච්ච ගමම්ම එක එකපාරට යාට අඳුනගන්න බැරි වෙන්න පුළුවන් මේකේ තියෙනවා දන්දු උදායි සතුප්පාදු සිහිය උපදින්න ප්‍රමාද වෙන්න පුළුවන් සිහිය උපදින්න ප්‍රමාද වෙන්න පුළුවන් නමුත් සිහිය ඉපදිච්ච ගමම්ම ක්ෂණයකින් ඒක ප්‍රහාණය කරනවා ඒක හරියට මේ වගේ කියන දවස මුළුල්ලේ රත් වෙච්ච යකඩයක් තියෙනවා මේ යකඩෙට මේ වතුර බිඳු දෙක තුනක් වැටෙනකොට වතුර බිඳු දෙක තුන හිමීට වැටෙන්න පුළුවන් හැබැයි වැටිච්ච සැනින් වාෂ්ප වෙලා යනවා ඒ වගේ සිහිය උපදවගත්තු ගමන් යාට අර අකුසලේ ප්‍රහාණය කරන්න පුළුවන් හැබැයි මම යාට කියන්නේ නෑ කෙලසුන්ගෙන් දුරු වූ කෙනා කියලා කෙලසුන්ගෙන් නිදහස් වෙච්ච කෙනා කියලා කියන්නේ නෑ එයාත් කෙලසුන්ගෙන් යුක්තයි කියලා. ඒ බඳු අයත් මේ ලෝකේ ඉන්නවා. තව කෙනෙක් කියනවා මේ දුකට හේතුව කෙලෙස්මයි. කෙලෙස්මයි කියලා මේ කෙලෙස් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළා, බැහැර කළා, ඒ කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. අන්න එයාට මම කියනවා කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච කෙනා කියලා. එයාට මං කියන්නේ නැහැ කෙලෙසුන්ගෙන් කෙලෙස් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා. ඊරවසි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උදායි මේ මේ ලෝකේ තියෙනවා කාමගුණ පහක් මොනවද මේ පහ ඇසින් දකිනවා රූප ලස්සන රූප මුද ප්‍රියමනාප ලස්සන රූප තියෙනවා ඒක ඇහැට පෙවුනහම ඇහැ හරව ගන්න බෑ අනිත් පැත්තට ඇහැ නිකම්ම ඇදිලා යනවා මොකද කාමගුණේ ඊළඟට සමහර මීරි ශබ්ද ඇහෙනවා ඒ මීරි ශබ්ද ඇහෙනකොට කන ඇදිලා යනවා ඒ කන ඒ පාලනය කරගන්න බෑ. එතකොට ඒක මොකක්ද? කාම ගුණය. සමහර මිහිරි සුවඳ. හොඳ සුවඳ තියෙන ඒ සුවඳට එයා ඇදිලා යනවා. කාම ගුණය. එතකොට සමහර තියෙනවා දිවට දැනෙන ප්‍රණීත රස තියෙනවා. ඒ රසයට එයා ඇදිලා යනවා. සමහර වෙලාවට කයට දැනෙන ප්‍රියමනාප පහස තියෙනවා. ඒ පහස දැනුණාම යා ඒ පහසට ඇදිලා යනවා මේකට කියන්නේ මොනවද කාම ගුණ පහ කියනවා මේ කාම ගුණ පහෙන් තමයි මිනිස්සුන්ට සාමාන්‍ය ලෝකයාට සැපය ලැබෙන්නේ සාමාන්‍ය ලෝකයා සැපයක් විඳිනවා සතුටක් විඳිනවා හැබැයි මේ විඳින සැපයට කියන්නේ අසුචි සැප කියලා බුදුරජාණන් වහන්සේ කියනවා මේ සැපයට මොකද්ද කියන්නේ අසුචි සැප කියලා මේ සැපයට කියන්නේ පුතජන සැප කියලා මේ සැපයට කියන්නේ අනාරි සැප කියලා. විමුක්තියක් සොයාගෙන පැමිණි භික්ෂුව ඒ සැපේ හොයන්න එපා කියනවා. ඒ සැපේ පුරුදු කරන්න යන්න එපා කියනවා. ඒ සැපේ බහුල කරන්න යන්න එපා කියනවා. බාහිතබ්බං ඒතස්ස සුකස්සාති වදාමි. ඔය සැපේට බය වෙන්න කියනවා. ඒ සැපේට ලස්සන රූප දැකලා ඒකට හිත ඇදිලා යන සැපේට බය වෙන්න කියනවා. මිහිරි ශබ්ද අහලා ඒකට ඇදිලා යන සැපේට බය වෙන්න කියනවා ගඳ සුවඳ දැනිලා ඒකට ඇදිලා යන සැපේට බය වෙන්න කියනවා දිවට දැනෙනකොට රසයක් ඒ රසයට ඇදිලා යන සැපේට බය වෙන්න කියනවා කයට යම් පහසක් දැනෙනවා නම් ඒ පහසෙන් සැපයක් තියෙනවා නම් ඒ කයට දැනෙන පහසට ලැබෙන සැපේට බය වෙන්න කියනවා ඒකට කැමති වෙන්න එපා කියනවා ඊළඟට කැමති වෙන්න කියනවා වෙන සැපයකට කාම සැපයට කැමති වෙන්න එපා කියනවා මේ සැපයට කැමති වෙන්න කියනවා මොකද්ද කාමයන්ගෙන් වෙන්ව ආකසලයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළවෙනි ධ්‍යානයේ උපදවාගෙන වාසය කරන සැපයක් තියෙනවා දෙවෙනි ධ්‍යානයේ උපදවාගෙන වාසය කරන සැපයක් තියෙනවා තුන්වෙනි ධ්‍යානයේ උපදවාගෙන වාසය කරන සැපයක් තියෙනවා සතරවෙනි ධ්‍යානයේ උපදවාගෙන වාසය කරන සැපයක් තියෙනවා මහණෙනි මේකට කියන්නේ නික්කම්ම සැපය කියනවා නික්කම් සැපය කියලා බුදුරජාන් වහන්සේ වදාළේ මොකද්ද? සමාධියෙන් ඇතිවෙන සැපය. ධ්‍යාන හතරෙන් ඇතිවෙන සැපය. මේකට කියන්නේ පවිවේක සැපය කියනවා. හොඳ විවේකයෙන් ලැබෙන සැපය කියනවා. උපසම්ම සැපය. නීවරණ සංසිඳීමෙන් ලැබෙන සැපය කියනවා. සම්බෝධ සැපය. අවබෝධයට සුදුසු විදියට ලැබෙන සැපය කියනවා. ආංගී සැපේ ආසේවිත හොඳට පුරුදු කරන්න කියනවා. ඒ සැපේ හොඳට වඩන්න කියනවා. නැවත නැවත බහුල වශයෙන් වඩන්න කියනවා. න බාහිතබ්බං ඒ තස්ස සුඛස්වාති වදාමි. ඒ සැපේට නම් බය වෙන්න එපා කියනවා. ඊළඟට කියන උදායි මේ භික්ෂුව පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන යම් කිසි සැපේකින් වාසය කරනවා නම් ඒක ඒක තියෙන්නේ ඉංජිතස්මින් වදාමි. ඒක තියෙන්නේ මේ සැලීම මත කියනවා. නොසැලීම මත නොවේ කියනවා. ඒ නිසා ඒක සැලීම මතයි තියෙන්නේ. ඒ වගේම විතක් විචාර නිරුද්ධ වෙනවනම්, ඒ කියන්නේ දෙවෙනි ධ්‍යානයේ ඇති කර ගන්නවා නම් ඒ දෙවෙනි ධ්‍යානය තුලත් සැලීමක් තියෙනවා කියනවා. ඊළඟට තුන්වෙනි ධ්‍යානයක් උපදවා ගන්නකොට ඒ තුන්වෙනි ධ්‍යානයේ තුල ඔව් ප්‍රීති සුඛේ නිරුද්ධ වෙලා නැහැ කියනවා. එතකොට ප්‍රීති සුඛේ නිරුද්ධ වෙලා නැති නිසා ඒ තුන්වෙනි ධ්‍යානය තුලත් සැලීමක් තියෙනවා. හැබැයි ප්‍රීතියෙන් සුඛයෙන් ප්‍රීති සුඛයෙන්ට නොඇලි උපේක්ෂා සති පාරිසුද්ධියෙන් ඉන්නේ සුඛයක් තියෙනවා. තුන්වෙනි ධ්‍යානයේ තියෙන සුඛයක්. නමුත් ඒ සුඛය තුළ උපේක්ෂා සැපේ නිරුද්ධ වෙලා නැහැ කියලා ඒත් තියෙනවා කියනවා. ඒකත් සැලීමකට අයිති කියනවා. හැබැයි සැපයත් ප්‍රහාණය කරලා දුකත් ප්‍රහාණය කළා. දුක්ෂප නැති උපේක්ෂාවෙන් යුතු පාරිශුද්ධ සියෙන් යුතු හතරවෙනි ධ්‍යානෙ තියෙනවා. අන්නේ හතරවෙනි ධ්‍යානේ නම් මේ නොසැලී තියෙන ධ්‍යානයක් කියලා බුදුරජාන් වහන්සේ කියන මං අන්නේ ඒකට නම් නොසැලී තියෙන ධ්‍යානයක් කියලා කියනවා. ඊරෝසි බුදුරජාන් වහන්සේ වදාළ උදායි භික්ෂුව මේ කාමයන්ගෙන් තොරව අකුසල කාමයන්ගෙන් තොරව විවේකයෙන් හටගත් ප්‍රීති සුඛේ ඇති පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. භික්ෂුව මම මේකටත් ඇලෙන්නපා කියලා කියන්නේ. ධ්‍යානයටත් ඇලෙන්නපා කියලා කියන්නේ. ධ්‍යානයේ කිරියෙන් ඇල්මක් තියනවද? ඒකත් අතහරින්නයි කියලා මම කියන්නේ. ඒක ඉක්මෝ යන්න කියලායි කියන්නේ. එතකොට කියනවා මහණෙනි කොහොමද මේ ධ්‍යානෙ ඉක්මෝ යන්නේ? එයා ප්‍රථම ධ්‍යානේ ඉක්මෝ යන්නේ කොහොමද කියලා නෝ. එයා ද්විතීයික ධ්‍යානෙට පැමිණෙනවා. විතක්ක විචාර සංසිඳවල දෙවෙනි ධ්‍යානෙට පැමිණුණාම ප්‍රථම ධ්‍යානෙ අතහැරියා. ප්‍රථම ධ්‍යානෙ ඉක්මවා ගියා. ප්‍රථම ධ්‍යානෙට නොඇලුණා. ඊට පස්සේ කියනවා මේ දෙවෙනි ධ්‍යානෙට මහණෙනි මේ භික්ෂුව ආවට පස්සේ උදායි දෙවෙනි ධ්‍යානෙටත් ඇලෙන්න ඕනේ නැහැ. දෙවෙනි ධ්‍යානෙත් අතාරින්න ඕනේ. දෙවෙනි ධ්‍යානෙත් ඉක්මවා යන්න ඕනේ. කොහොමද දෙවෙනි ධ්‍යානෙ ඉක්මවා යන්නේ? ඔව් තුන්වෙනි ධ්‍යානෙට පැමිණීමෙන්. එතකොට දෙවෙනි ධ්‍යානයේ හිත අලවාගෙන ඉන්නකම් තුන්වෙනි ධ්‍යානයට යන්න බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා මේ තුන්වෙනි ධ්‍යානයටත් නොඇලී ඉන්න ඕනේ. තුන්වෙනි ධ්‍යානයත් අතාරින්න ඕනේ. තුන්වෙනි ධ්‍යානෙ ඉක්මෝ යන්න ඕනේ. කොහොමද තුන්වෙනි ධ්‍යානෙ ඉක්මෝ යන්නේ? හතරවෙනි ධ්‍යානයේ සුඛස්සච්ච පහනා දුක්ඛස්සච්ච පහනා. සැපයත් ප්‍රහාණය කළා, දුකත් ප්‍රහාණය කළා. පුබ්බේව සෝමනස්ස දෝමනස්සාන අත්තංගම. කලින්ම හිතට ඇතිවෙන සැප දුකට ප්‍රතික්‍රියා දක්වන එක අතහැරලා දුක් සැප රහිත වූ උපේක්ෂා පාරිශුද්ධ සියෙන් යුතු හතරවෙනි ධ්‍යානයෙන් වාසය කරනවා. උදායි මම කියන්නේ ඒකට ඇලෙන්නත් එපා කියලා. ඒකත් අතහරින්න කියලා. ඒකත් ඉක්ම යන්න කියලා. ඒක ඉක්ම යන්නේ කොහොමද? උදායි බික්කු සබ්බසෝ රූප සංඥානං සමතික්කම පටික සංඥානං අත්තංගම නානත් සංඥානං අමනසිකාර. මේ රූප සංඥා ඔක්කොම ඉක්මවා ගිහිල්ලා මේ රූපත් එක්ක එකතු වෙන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නොඑක් අරමුණු මෙනෙහි කරන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා ආකාශය අනන්තයි ආකාශය අනන්තයි කියලා හතරවෙනි ධ්‍යාන ඉදලා මෙනෙහි කරනකොට අරූප ධ්‍යානයකට හිත ආකාසානං ඡායතනෙට හිතපත් වෙනවා. එතකොට මොකද වුනේ? හතරවෙනි ධ්‍යානේ ඉක්මවා ගියා, අතෑරුණා. ඊට පස්සේ හතරවෙනි ධ්‍යානය අතෑරලා ඉන්නකට කියනවා මේ ආකාසානං ඡායතන අරූප සමාධිය ඇති කරගත්තාම කියන උදායි මම ඒකටත් ඇලෙන්නපා කියලායි කියන්නේ. ඒකත් අතාරින්නයි කියලා කියන්නේ. ඒකත් ඉක්ම යන්න කියලා කියන්නේ. කොහොමද ආකාසානං ඡායතන ඉක්ම යන්නේ? අනන්තං විඥානං තයි විඥාන අනන්තය කියලා සීකරන්න මොකද වෙන්නේ? ආකාසානං ඡායතන අතෑරිලා විඥානං ඡායතනට හිතපත් වෙනවා. එතකොට ආකාසානං ඡායතනේ ඉක්ම යනවා. ඊට පස්සේ විඥානංචායතනෙ විඥානංචායතනට තැලින්න එපා කියලා විඥානංචායතනෙ තතරින්න කියනවා. එතකොට විඥානංචායතනෙ අතරින් කියන්නේ මොකද්ද? ආකින්චං ආයතන කිසිවක් නැති කියලා මෙනෙහි කරන්න කියනවා. එතකොට විඥානංචායතන අතහැරලා ආකින්චං ආයතනෙ පත් වෙනවා. ඊට පස්සේ ඒකත් මේ උදායි අතරින්න කියලා මම කියන්නේ කියනවා. ඔව් නේව සංඥා නාසංඥායතනෙ තමයි කියන්නේ ඒක ඉක්මෝයෑම. උදායි මම ඒකත් අතරින්න කියලා කියන්නේ කියනවා. ඒ නේව සංඥා නාසංඥායතනෙ අතහැරලා නිරෝධ සමාපත්තියට සමවැදී වාසය කරනවා. ඒක තමයි කියනවා නිව සංඥා නාසංඥායතනෙ අත්හැරීම ඉක්මවායෑම. එතකොට බුදුරජාන් වහන්සේ ආනවා උදායි මේ ආකාරයට නිව සංඥා නාසංඥායතනෙ ගැනත් මම ප්‍රහාණය කරන්න කියලා කියන්නේ. මෙහෙම කරාම ප්‍රහාණය කළ යුතු යම් කිසි කුඩා දෙයක් ඇද්ද යම් කිසි මහත් වූ දෙයක් ඇද්ද ඒ හැම දෙයක්ම ප්‍රහාණය කළ යුතු දේ මේවැයි ප්‍රහාණය නොකළ යුතු දෙයක් පේනවද කියලා අහනවා. මේවැයි පේන්නේ ප්‍රහාණය කළ යුතු දේ නේද කියලා අහනවා. ඉතින් මේකෙන් එතකොට උදායි ස්වාමීන් වහන්සේ මේකට බොහොම සන්තෝෂ වෙනවා මේ දේශනාව අහලා. දැන් එතකොට ඔබට පේනවා ඇති මේ දේශනාව අහද්දී ඔබට මතක් වෙන්න ඕනේ තව දේශනාවක්. බුදුරජාණන් වහන්සේගේ අලගද්දූපම සූත්‍රය. ඒකේ බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාළේ? කුල්ලූපමංගෝ භික්කවේ ධම්මං දේසෙස්සාමි නිත්තරණථාය නෝ ගහනථාය. මහණෙනි මම මේ ඔබට ධර්මයේ දේශනා කරන්නේ පහුරක් වශයෙන් පාවිච්චි කිරීමටයි. පහුර මොකේදද තියෙන්නේ? එතරවීම පිණිසයි. නෝ ගහනථාය ග්‍රහණය කරගන්න නෙවෙයි. එතකොට අපි කිව්ව පුද්ගලෙක් මෙතර ඉන්නවා කියලා. දැන් මෙයා එතරට යන්න ඕනේ. දැන් එතරට යන්න තියෙන්නේ පහුරේ කැලටි එකතු කරගෙන. යා පහුරේ කැලටි කරගෙන මගේ කිකි හිටියොත්. මේ ලැලටි එක මගේ මට පහුරක් හදාගන්න තියෙන කිකි ආ හිටියොත්. යා පහුරවත් හදාගන්නේ දඩු ගානේ. නෑනේ නේ. ඒ වගේ මේ ලෑලි මං අරන් තියාගෙන ඉන්නේ පවුර හදාගන්න. මේ කොටම් මං අරන් තියාගෙන ඉන්නේ පවුර හදාගන්නයි. මම මේ වැල් ටික අරන් තියාගෙන ඉන්නේ පවුර හදාගන්නයි කියලා මෙතර ඉඳලා ඒක අල්ලගෙන හිටියොත් එයාට අනතුරේ තියෙන අඩුව කිසිම අඩුවක් නැහැනේ. අනතුරමයි. එයා ඒ පවුර හදාගෙන පවුර දාන්න ඕනේ ගඟට නේ. දාලා හිට ඒ පවුරට ගොඩ වෙලා අතින් පයින් දේශනා තියෙන කොහොමද අතින් පයින් වීරිය කරලා එගොඩට යන්න ඕනේ. එගොඩට ගිහිලා මොකද කරන්න ඕනේ? පවුර ආතරණ එගොඩ වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා අන්තිමට අපිට ධර්මයේ පවා අතාරින්න කියනවා. අධර්මයේ ගැන මානිනි පගේව අදම්මෝ අධර්මයේ ගැන කවර කතාවද කියලා අහනවා. ඉතින් දැන් වෙලා තියෙන්නේ අපිට මේ දැන් තියෙන ප්‍රශ්නේ ධර්මය අතාර ගන්න බැරි කමක් නෙමෙයිනේ. මොකද්ද? අධර්මය අතාර ගන්න බැරි කමක්. එතකොට මොනවද අධර්මය? මාන්නය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, එකට එක කිරීම, අකීකරුකම, අවවාදයේ නොපිළිගැනීම, දැඩි බව, මේ වගේ කෙලවරක් නැති දේවල් මේ අපේ හිතේ සකස් වෙලා නැද්ද? මේ ගෙවු සසරට අනුව කෙලවරක් නැති දේවල් මේ හිතේ සකස් වෙලා තියෙනවා. ඒ සකස් වෙච්ච දේවල් තමයි වරින් වර ඇවිල්ලා අපිට මතුවෙන්නේ. මතුවෙන මොකද වෙන්නේ? අපි ඒවට යට වෙනවා. යට වුණාට පස්සේ ඒවට ඕන හැටියට තමයි අපිට ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙන්නේ. එතකොට ආයමත් අපි කැරකිලා මොකද වෙන්නේ? ආයමත් අපි ආපු ගමනටම ආයෙ වැටෙනවා මිසක් අපිට මේකෙන් නිදහස් වීමට අවස්ථාවක් මං හිතන්නේ අපිට ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ නිසා දැන් බලන්න අර උදායි හාමුදුරුව මේ අර පුංචි සිද්ධිය දැන් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රථම ධානයේ ඉක්ම යන්න අතාරින්න කියනවා. දෙවන ධානයේ අතාරින්න ඒක ඉක්ම යන්න කියනවා. තුන්වෙනි ධානයේ අතාරින්න ඒක ඉක්ම යන්න කියනවා. හතරවෙනි ධානයේ අතාරින්න ඒක ඉක්ම යන්න කියනවා. ඊළඟට රූපාවචර ධාන අතාරින්න ඒක ඉක්ම යන්න කියනවා. නිරෝධ සමාපත්තියට යන්න කියනවා. එතකොට අතාරින්න දියක් ඔක්කොම ඉතිරි වෙලා නැහැ කියනවා. ඔක්කොම අතහැරලා කියනවා. ඉතින් එහෙම එකේ දැන් අර බලන්න අර රැට ඉස්සලා කිව්වා ඔව් දිවා විකාලේ අතාරින්න කිව්වා. ඊට පස්සේ කිව්වා අනේ ස්වාමීනි කම්පා වෙලා ගියා මේ අතාරින්න බැරුව. නමුත් තිබුණා අතාරීමේ වාසනාවක් තිබ්බ. කොවිදින දැන් අතාරියේ මේ ස්වාමීන් වහන්සේට තිබුණ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ආදරයක් ගෞරවයක් තිබුණා. ලැජ්ජාවක් බයක් තිබුණා. ආන් ඒ නිසා අතාරියා. ඊට පස්සේ ඔව් රාත්‍රී විකාලේ ආතරින්න කියලා කිව්වා. කියනකට මොකද වුනේ? ගැස්සිලා පපුව උණු වෙලා ඔව් හරි දුකක් ඇති වුණා. අනේ අපිට මේක අතාරින්න. ඒ වගේ සමහර අවස්ථාවල් තියෙන මේ සුළු දේවල් අතාරින්න කියලා කියනකට අතහැරගන්න බෑ. සුළු දේවල් අතහැරගන්න බෑ. ඒ අතහැරගන්න බැරි වුණාම මොකද වෙන්නේ? අර කැටකිරිල්ලගේ ඔව් කැටකිරිල්ලව අර කුණු වෙච්ච වැලකින් ගැට එක කුණු වෙච්ච වැල කියන එක පොඩි දෙකින් කඩාගෙන යන්න පුළුවන්. නමුත් අර කැටකිරිල්ලිට හයියක් නැහැ. කිසිම හයියක් නැහැ. ඒ වගේ තමයි කියන මේ නුවණ නැති කෙනා, නුවණ මද පුද්ගලයා, එයාට මේ අකුසල් ප්‍රහාණය කරන්න හයියක් නැහැ. අතාරගන්න බෑ. අතාරගන්න බෑ. ඉතින් මේකෙන් අපිට පේනවා මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන් ඔබට පේනවා ඇති මේ මේ දේශනා ඇසුරෙන් මේ පැවිදි වෙච්ච සියලු දෙනාම රහත් වෙලත් නැහැ. අනාගාමි වෙලත් නැහැ. සකදාගාමි වෙලත් නැහැ. සෝවාන් වෙලත් නැහැ. පැවිදි වෙච්ච සියලු දෙනාට මේ අවස්ථාව ලැබුණා කියලා කියන්න බෑ. ඒ වගේම උපාසක උපාසිකාව සියලු දෙනාට ඒ තෙරුවන් සරණ ගියා කියලා එපමණකින් එහෙම අවස්ථාවක් ලැබුණා කියලා කියන්න බෑ. ඒ ඔක්කොම තියෙන්නේ තමන් ඇති කරගන්නා වූ ගුණ මතයි. මොකද හේතුව දැන් සමහර අවස්ථාවල් තියෙනවා ප්‍රශංසා කරනකම් හොඳයි. වරද පෙන්වුවාම අර ඔක්කොම ඉවරයි. නේද? ප්‍රශංසා කරනකම් හොඳයි. ඒ එහෙම නැත්නම් ප්‍රශංසාව බලාගෙන ඉන්නවා. ප්‍රශංසා බලාගෙන ඉන්නා මම මේවා මේවා කළා ගන් ගණන් හදාගන්න ලිස්ට් එක මම මේවා කළා මේවා කළා මේවා කළා. ඒ නිසා මට ප්‍රශංසා ලැබිය යුතුයි. ඊට පස්සේ වරදක් පෙන්නපෙක මම මොකද වෙන්නේ? මම මේවා කළා කියලා කියෝ කියෝ යනවා මිසක් හැදෙන්නේ. අන්න ඒ කවුද? ලටුකි. ඒක ලටුකියෙක්, ඒක ලටුකියෙක්. ඒ මොකද හේතුව? ඒ ලටුකීට වෙච්ච දේ තමයි ඒ වෙලා තියෙන්නේ. මොකද අතාරින්න කියන දේ අතාරින්න බෑ. ඔව්. දැන් සමහර අවස්ථාවල් එනවා. දැන් මට මතකයි එක ස්වාමීන් වහන්සේ නමක්, මං අඳුරන ස්වාමීන් වහන්සේ නමක් හිට වයසක පිළිකාවක් හැදුණා. පිළිකාවක් හැදලා ඒ ස්වාමීන් වහන්සේගේ මේ කටේ විශාලට පිළිකාව හැදුණා. ඒ ස්වාමීන් වහන්සේට ඉතින් අපි කිව්වා, අනේ ස්වාමීනි, ඔය විට හැපිල්ල අතාරින්න. ඒතර මේ විට හැපිල්ල කියන්නේ විශාල දෙයක්ද මේ බුලත් විට කියන්නේ? බුලත්තර කියන්නේ මහා විශාල දෙයක් නෙමෙයිනේ. ඉතින් ඒ අන්තිමට කිව්වා, මේ ඔහෙලා මොනවා කිව්වත් මං අතාරින්නේ නැහැ කිව්වා විට. අන්තිමට මේ හැක්කේ මේ පැත්තේ තුවාලි, මේ පැත්තේ පිළිකාව, අනිත් හැක්කේ විට තියාගෙන බුදියන්නේ. දැන් බලන්න මේ බුලත් විට අතහැරගන්න බෑ නං. බැරි නං. ආයේ මේ ප්‍රථම ධානාදී ගැන හිතන්නවත් පුළුවන්ද? බුලත් විට අතහැරගන්න බැරි නං. ආයේ එතනින් යාට හිතන්නවත් දෙයක් නැහැනේ නේ. ඉතින් මේ වගේ මේ අතහැරීම පිළිබඳව මේ පුංචි දේ දැන් වෛද්‍යවරු ඉස්සරහා පිළිකාවේ ලකුණු එනකොටම වෛද්‍යවරු කිව්වා, හාමුදුරනේ මේක මේ හැදිලා තියෙන බුලත් විටෙන් ඉස්සලාම කලේ බුලත් විට හපනවා. බුලත් විට හපලා කට හොදනවා රෑ. ටික ටික ඒ හාමුදුර වයසට යන්න යන්න මොකද කළේ? මේ විට හැපිල්ල දිගටම පුරුදු වුණා. දැන් කටට ලුණු එම්බුල් අල්ලන්නේ මොකක්වත් නැහැ. මොන හරි කෑවක් දැවිලා ඊට පස්සේ ආයේ විටෙන් තමයි ඔක්කොම කරගෙන යන්නේ. අන්තිමට දැන් මේ මෙව කළා කට හොදන එක නැහැ. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? කටේ තියාගෙන විට නිදා ගන්නවා. අන්තිමට මේ කට ඇතුලේ පිළිකාව හැදුණා. ඊට පස්සේ වෛද්‍යවරු කිව්වා මේක අතාරින්න, මේක අතෑරි නැත්නම් වහන්සිට මේක බේර ගන්න හම් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් හරි මහන්සි වෙලා ඉස්සෙල්ලා පිළිකාව කැපුවා කටින්. කපලයිට බෙහෙත් දාලා හරි දුකක් වින්දා මාසයකට විතර අර වෛද්‍යවරුන්ට බෙහෙත් ගන්න එකක් අතෑරියා. ඊට පස්සේ පිළිකාවට අර සනීප වේගන එනකොට මොකද වුනේ? බෙහෙත් ගැනීම නවත්තලා ආයෙත්මත් හපන්න පටන් ගත්තා. ඊට පස්සේ මට මතකයි උන්නාසි මොදට මාසනීප වෙලා හිටියා. අර ධාතු මන්දිරේ හරි උන්නාසි කුටියේ තිබ්බ මේ හරියට ගඳ එනවා. ඊට පස්සේ මං උන්නාසි අවසාන කාලේ බලන්න ගියා. උන්නාසි මෙහෙම බෙල්ල ඇල කරගෙන හිටියා. පඩික්කමට පණුව වැක්කිරෙනවා. සරමත් එක්ක පණුව වැක්කිරෙනවා. මොකද එහෙන් අයින් කළා සනීප කරන්න බෑ කියලා. ඊට පස්සේ මම බලන්න ගියා. මං කු ස්වාමීනි දැන් කරන්න දෙයක් නැහැ. දැන් ඉත හිතවත් හදන්න. ඔව් මං දන්නවා කිව්වා. එතකොට අපිට තේරුම් ගන්න මේකෙන් මේ අතහරිනවායි කියන එකට මේතුවට මේ ලොකු දෙයක්ද මේ අතහර ගන්න බැරුව හිටියේ? බුලත් කුලයකුයි, පුවක් කෑල්ලකුයි, පොඩි දුම්කොළ කෑල්ලකුයි, හුන්න චුට්ටකුයි මේ අතහරගෙන බැරුව හිටියේ. බලන්න ඒකත් එක්ක විශාල විනාශයක් කරා ගියා ඒ විනාශයක් කරා යනවා කියලාවත් තමන් දන්නේ නැහැ. ඉතින් ආය අකුසල් ගැන කවර කතාවද? මේ බුලත් අපි අතහැරගන්න බැරි නම්. ඉතින් මේ නිසා මේ අතහැරීම කියන එකේදී දැන් සාමාන්‍යයෙන් ඊට වඩා ටිකක් අපිට කියන්න පුළුවන් ආහාර වේලක් අතහරින්න කිව්වහම අපිට නිකන් ඒකේ පේනවා නිකන් සාධාරණකමක්වත් පේනවා. මොකද අර මේ ඒ හාමුදුරන්ට මතක් වුණානේ. මොකද මතක් වුණේ? මිනිස්සු රැයට තමයි රහට කන්නේ. දවල්ට උණරේ හම්බුනාන් පස්සේ කියනවා මේක රැයට තියමු කට්ටියත් එක්ක එකතු වෙලා කමු කියලා මම අහලා තියෙනවා. ඉතින් ඒ වගේ යම් කිසි සාධාරණකමක් වගේ එකක් පේනවා. නමුත් අනතුරුකුත් තියෙනවා. ඊට පස්සේ අනතුරක් මතක් වුණා රැයට කියලා මේ වැටවලු නගිනවා. ඊළඟට මේ වලවලු වැටෙනවා. නිදාගෙන හරකුන්ගේ පිටේ නගිනවා. අර හොරුන්ට අහුවෙනවා. නොකල වැරදි වලට අහුවෙනවා. කාන්තාවන්ගේ ගැටවලට අහුවෙනවා. කරගන්න දෙයක් නැති අරුබුද වලට අහුවෙනවා. එතකොට දැන් ඒකත් මේ අනතුරේ තියෙනවා. එතකොට බලන්න දැන් මෙයාට මේකත් මතක් වුණානේ. මේ ස්වාමීන් වහන්සේට ඒකත් මතක් වුණා. බුලත් පිටකේ එහෙම එකක්වත් තියෙනවද? නමුත් බලන්න මේ විට අතහැරගන්න බැරුව. දැන් සමහරව ඉන්නවා සිගරට් එක අතහැරගන්න බෑ. විට අතහැරගන්න බෑ. දැන් ඉන්දියාවේ මේ දැන් මගේ ළඟ ළමයෙක් කියනවා ඉන්දියාවේ තියෙනවා අර මේ පොඩි බුලත් පිට පැකට්. මේ ලංකාවේ පුරුදු වෙනවනේ දැන් ඉස්කෝල ළමයි ඒවා. මේ හොයලා බලන්න මේ දරුවෝ ඉන්න දිමාපියෝ මේ පුරුදු වෙන්න දෙන්න එපා ඒවා. එතකොට ඒක දැන් එහෙ දැන් ඉන්දියාවේ මිනිස්සු සමහර අය කරනවා පොඩි දුම්කොළ කෑලි කපලා මේ පැකට් කරලා තියෙනවා. ඒක හුණුත් එක්ක මිශ්‍ර කරලා මේ අතේ මෙහෙම පොඩි කරලා පොඩ්ඩක් අත ගසනවා. ගැසපස්සේ අර දුම් ගතේ ගියාම එහෙම මේක අරගෙන මේ ඉස්සරහ තොල යට දාගන්නවා මේ දත් වලට තොලට අතරේ. ටිකක් දවස් ගියා ඉතින් පොඩ්ඩක් මැට්ටිවි යා ඉන්නවා. ටික දවසක් ගියාම ඒක හිල් වෙනවා. හිල්ලිලා එතන පිළිකා වෙනවා. යතරින්නේ. අන්තිමට මේ ළමයාට මම කිව්වා මේක අතාරින්න ඔයා විශාල අමාරුවක් වැටෙන මට කිව්වා මේක නම් අතාරින්න මට අමාරුයි. දැන් මට පේන්න කන්නේ මෙයා මේක. කුමාරි මෙයාත් මේ බුලත් හුණු ටිකක් මේ ඒවටත් උවමනා කරන මේ පුංචි පෙට්ටි තියෙනවා හදලා මේ පීත්තල වලින් ඇලුමිනියම් වලින් චූටි පෙට්ටි තියෙනවා. මේ ඉතින් ওই චූටි පෙට්ටි එක පැත්තක පියන්නේ තමයි හුණු දාගන්නේ. ඒක පැත්තක දුම්කොළ. ඉතින් මෙයා මේක හොරෙන් අංගගෙන හිටියා. ඉතින්ලා මට හොයන් ගන්නත් බැහැ. ඇයි මේක මේ හපනවා නෙමෙයිනේ. මේ තොල ASCII දාගන්නේ. දිවයි තොලටයි අතරේ. යටි තොලට. හොයා ගන්න බෑ කාටවත්. ඉතින් අන්තිමට මට කියනවා ඕක ඔහම වෙලා මේ පොඩි හාමුදුරුවෝ මේක අහුණා වෙලා මට ගෙනත් දුන්නා. දැන් මම දැන් ළඟ තියාගෙන දැන් මේක කාගෙද කිය කී අහනවා. අහන්නට අන්තිමට මෙයා කිව්වා මේක මගේ. මම කිව්වා මේක දැන් අතාරින්න ඕනේ. ඊරස මට කිව්වා මට සියලුම දේ අතාරින්න පුළුවන්. මේක අතාරින්න බෑ. මං කිව්වා මේක කිව්වනම් නෝනා ඉස්සරහ ළමයි ඉස්සරහ ඒ කියන විතර මම නෝනා අතාරින්නත් පුළුවන් ළමයි අතාරින්නත් පුළුවන් මේ හුණු ටිකයි දුම්කොළේ අතාරින්න බෑ. ඒත් ළමයින්ට මොනවා හිතෙයිද කියලා ඇහුවා. ඊට පස්සෙ සුතසෝම ජාතකයේ කිව්වා මේ අතාරින්න බරිකමේ මිනිස්සු විඳින දුක. මේ ජාතක කතාව තියෙනවා බුදුරජාන් වහන්සේගේ කාලේ. බුදුරජාන් වහන්සේ එක්තරා ආත්මයක පණ රජෙක් විලා ඒ කාලේ මේ ඒක රජ කෙනෙක් හිටියා. ඒ රජුරවන්ට මේ අතෑරගන්න බෑ මස් කෑම. අතෑරගන්න බෑ. එතකොට ඒ රජුරෝට හැමදාම මස් දෙන්න ඕනේ. දවසක් මේ සේවකයාට මොකද වුනේ? ඔව් මස් කන්න රජුරන්ගේ මස් කෑල්ලගෙන දාලා තිබ්බා මේ වැල්ලාච්චගල මේක හොර බලලෙක් කෑවා. ඊට පස්සේ මොකද වුනේ? දැන් හරි වැඩි. මෙයා ඉක්මනට සෝනට ගිහිල්ලා මස් කෑල්ල කපාගෙන ඇවිල්ලා එව්වා. රජුරන්ට දුන්නා. රජුරෝ මේක කෑවා. 100ක් නහරවල් පිනා ගියා. ඊට පස්සේ මොකද වුනේ? රජුරු රාජ නියෝගයක් කළා මේ උයපු පුද්ගලයා මාව හම්බෙන්න ඕනේ කියලා. දැන් උයපු පුද්ගලයා දැන් හොඳටම බය වෙලා. හොඳටම බය වෙලා දැන් බඩ ගාගෙන ගියේ අනේ දේවයන් වහන්සේ මේ ගැත්තාට අනුකම්පා කරන සීක්වා මේ බලුකුක්කාට අනුකම්ප එහෙමනේ භාෂාවේ ඒ කාලේ තියෙන්නේනේ අනුකම්පා කරන සීක්වා කියලා. ආ නෑ නෑ මේ වරින් මේ ඇතුළට වර කිව්වා. කතා කරලා කිව්වා "තු ඇත්ත කියාපියේ" කඩුව පෙන්නලා කිව්වා "මරණවා" ඇත්ත කියාපියේ මොකද්ද මේ හැදුම අස. ඊට පස්සේ මේකයි උනේක ඇත්ත කිව්වා. එහෙනම් ඊට පස්සේ කාටවත් කියන්න එපා. ඒකම හදාපිය කිව්වා. ඊට පස්සේ මේ බලන්න මේ අතහැරගන්න බැරි එක ගැනනේ මේ කියන්නේ නේ. ඊට පස්සේ කිව්වා මේ අනේ ස්වාමීනි මං නෑ නෑ මං හරි කස්සන්න මං සප්ලයි කරන්නම් කිව්වා. ඇයි දැන් අර හිරගෙදරින් එක්කෙනා එක්කෙනා යනකොට ගාතයක් වෙන් කරන රජුරණ දැන් හොයාගන්න බෑ. කාලයක් ගියාම මැති අමුතුරන්ට මේක අහු වුණා. අමිතුර හම්බුලා ඉතින් අමිතුරුන්ට දැන් හරි ප්‍රශ්නේ මේක. කෙලින් කතා කර රජුරණට කිව්වා රජුරුව බෑ බෑ. ඊට පස්සේ රජ බිසුවට මේක අහු ආරංචින බිසුව අඬා වැළපිලා කිව්වා අනේ මේක කරන්න එපා මේක මහා විපතක්. දරුවෝ කිව්වා අනේ මේක විපතක් මේක කරන්න එපා. ඇහුවේ නැහැ. කිව්ව මට මේ එකක්වත් තිබ්බ මට සේවකේ අර මේ උයන මට කුක් දීපන් ඊළඟට මට කඩුවක් දීපන් කුක් දීපන් ඊළඟට යන්න බඩු දීපන් මට රජකම ඕනේ මං කෙල්ල යනවා කිව්වා. බලන්න මේ අතෑරගන්න බැරිකම කොච්චර දුරකට ගියාද. ඉතින් අන්තිමට යා බේරගත්තේ කවුද? මහා බෝසතාණන් වහන්සේ. ඔබ තියෙන සුත්තසෝම ජාතකේ මම මේ ජාතක කතාව මේ කොළුවට කිව්වා. ඊට පස්සේ මේ කොළුව එක්කන් ගිහිල්ලා මංකො මේ බුද්ධ ගයාවේ වගේ තැනක ඉඳලත් ඔබ මේ වගේ දෙයකට පුරුදු වෙන්න බෑ මේක අතෑරපන් කියලා. ඉතින් මම අතෑරවල ආවේ දැන් කොහොමද දන්නේ දැන් ගිහලා තමයි බලන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ පුංචි දෙයක් අතාරින්න කිව්වම තරහ වෙනවා. මේ මහා වරදක් මේ මහා අහිත දෙයක් කිව්වා මේ හිත සුව පිණිස පවතින නිති දෙයක් කිව්වා කියලා ඒකට තරහ වෙනවා. දැන් බලන්න අපිත් එක තරහ වෙන ගැන මේ පුදුම වෙන දෙයක් නැහැ නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ බුදුරජාණන් වහන්සේව දාලා චූටි දෙයක් අතාරින්න කියලා කිව්වහම ඒක අතාර ගන්න බෑ කියනවා. ඒක මොකක් වගේද? අර ලටුකිකාගේ ඔව් කකුලේ බැඳිච්ච ඔව් දිරච්ච බන්ධනේ වගේ කියනවා. බලන්න කුණහසගේ උපමානේ කැටකිරිල්ලි දිරච්ච වැලකින් බැඳාම ඒකෙන් ගලව ගන්න බෑ වගේ කියනවා. පුද්ගලයෙකුට කිව්වට පස්සේ මේක අතාරින්න අතාරින්න කියලා අතාරගන්න බෑ කියනවා. ඉතින් මේ නිසා මේ සමහරව ඉන්නවා ද්වේෂය අතාරින්න කිව්වහම අතාරින්නේ නැහැ. ඊරෝසි අතාරින්න කියන එක්කෙනාව අතාරිනවා. එහෙම නැද්ද? ඔව්. අවවාද කරාම අවවාද කරන එක්කෙනාව අතාරිනවා. ඒ වැරද්ද තියාගන්නවා. එතකොට බලන්න මේකෙන් අපිට පේනවා අපිට මේ ධර්මයේ හැසිරෙන්න උවමනයි හරියට පින. මම නම් දකින්නේ පිනමයි. ඒ පිනෙන්මයි යාට අතහැරීමේ හැකියාව ලැබෙන්නේ පිනෙන්මයි. පිනෙන් තමයි අතහැරීමේ හැකියාව ලැබෙන්නේ. නැත්තම් ඒ පින නැත්තම් අතහැරීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. පින තියෙනකොට එයාට අතාරින්න කියලා කියනකොට මොකද කරන්නේ? එයා අතාරිනවා. ඉතින් බුදුරජාන් වහන්සේ ගාථාවකින් දේශනා කරන්නේ නිදීනං පවත්තානං යම් පස්සේ වජ්ජ දස්සිනං නිග්ගයියේ වාදින් මේධාවින් තාදිසං පණ්ඩිතං භජේ තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝති නපාවියෝ. නිදීනං පවත්තර මිනිසෙකුට වරදක් පෙන්නලා දෙන්නේ හරියට නිදානයක් පෙන්නනවා වගේ කියනවා. යම් පච්චේ වජ්ජ දස්සිනං මේ වරද දැකලා ඒක පෙන්නලා දෙන එක න හරියටම කවුරු වගේද නිදානයක් පෙන්නලා දෙනවා වගේ කියනවා. නිග්ගයියේ වාදින් මේධාවි එයාට අවවාද කළා තරවටු කොල්ලා ප්‍රඥාවන්ත කෙනෙක් කියව බේරෙනවා නම් තාදිසම් පණ්ඩිතම් බජේ එවැනි ප්‍රඥාවන්තෙක්ව ආශ්‍රය කරන්න කියනවා. තාදිසම් භජමානස්ස ඉබඳු ප්‍රඥාවන්තෙක්ව ඇසුරු කරන කෙනෙකුට සෙය්‍යෝ හෝති යහපතක් මිසක් න පාපියෝ පවක් නම් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. බලන්න මේ ගාථාවල තියෙන වටිනාකමනේ. එතකොට බලන්න මේ අපට සමහරවිට මේ පුංචි දේවල් අතාරින්න කියනවා. චූටි දේවල් ලොකු දේවල් නෙමෙයි අතාරගන්න බැ. ඉතින් මේ නිසා අපි ඒවට සමහර විට අපිට නොසිතන විදිහට අපි ඒවට ඇලෙනවා. මේ නිසා මේ ලටුකිකෝපම සූත්‍රය ගිහි පැවිදි අපි සියලු දෙනාටම ඉතාම හිතසුව පිණිස පවතින එකක්. ඉතාම හිතසුව පිණිස පවතින එකක්. ව්‍යාපත පිණිස පවතින එකක්. ඒ නිසා අපිට පුළුවන් නම් මාන්නේ අතාරින්න. අපිට පුළුවන් නම් අවවාදයට අකීකරවීම අතාරින්න. අපට පුළුවන් නම් දැඩි බව අතාරින්න. අපට පුළුවන් නම් එකට එක කිරීම අතාරින්න. අපට පුළුවන් නම් කලවරද සිහි කර කර ඉන්න එක අතාරින්න. කවුරු හරි Tamanට යමක් කළා තියෙනවා නම් ඒක සිහි කර කර ඉන්න එක නරක දෙයක්. ඒ මොකද හේතුව? ඒ තියෙනනේ බුද්ධ දේශනාවේ අක්කුච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ ඒතං නෝපනයිහංති වේරං තේසං නසම්මති මට අසවලා බැන්නා මට අසවලා ගැව්වා මට අසවලා මගේදී පැහැරගත්තා කීක හිතේ තියෙනවනම් ඔව් මොකද වෙන්නේ ඔවුන්ගේ වෛරය සංසිඳෙන්නේ නැහැ සංසිඳෙන්නේ නැහැ සංසිඳෙන්නේ නම් ඒක නැති වෙන්න ඕනේ මට මේ ළඟදී හරි අපූර්ව අත්දැකීමක් ලැබුණා එක දුවෙකුයි පුතෙකුයි වෙනවා අපේ වෙරසටාන් වලට එතකොට මේ පුතා රාත්‍රිය ආපු වෙලාවක මේ දුව අවුරුද්දක දරුවෙක් ඉන්නවා මේ දරුවත් එක්ක නිදාගෙන නිදාගෙන එකට ඒ දරුව එකපාරට යටිගිරියෙන් ගෑ ගහලා අවුරුද්දක පුංචි බබෙක් එතකොට මේ අම්මා හිතලා තියෙන්නේ මේ බඩේ අමාරුවක් වුණ නැති කියලා නැගිටලා මේ ළමයාව මෙහෙම කරට අරගෙන ළමයාගේ පිටට මෙහෙම තට්ටු කරලා කිව්වා ආහ් පුතා අඬන්න එපා කියලා ළමයා නලෝලා එතකොට මෙයාට එකපාරට බිත්තියෙන් ඇවිල්ලා යක්ෂණියක් මට කියන අනේ ස්වාමීනි මම මෙහෙම යක්ෂණියක් දැක්කා මේ ඇගේ නූල් පොටක් නැති බලාගිය දැනගියත් තොපිට මං කරන දේ කියලා කිව්වා ඒවා මතරේ මට මතක් වුණා ඒක කියද්දි අර කාලයක් කිනීගේ කතාව ඊරවසි මේ දුව මොකද කරලා තියෙන්නේ කෑ ගාලා අම්මේ කියලා ගෙදර යාන් පස්සේ එතකොට ඉක්මනට ලයිට් දාලා කවුරුත් පේන්නේ නැහැ අම්මට කිව්වන් පස්සේ විහිළු කරලා මේ පිස්සු සමයන් කතා කරනවා කියලා බැනලා ඊරවසි ගෙදර කවුරුවත් පිළිගන්නේ නැහැ ඊරවසි හරියට මේ ළමයා රෑ 12ට අඬනවා එක වෙනකන් අඬනවා එකට නිඳ යනවා මේ අවුරුද්දක කිරිසප්පේ ඊට පස්සේ යන්තම් පිරිත් කියලා පිරිත් නූල් ගැට ගහලා ඊට පස්සේ දන් දීලා පින් දීලා යාන්තම් ඒක සමතයකට පත් වෙලා තියෙනවා. එතකොට බලන්න මම මේකෙන් කල්පනා කළේ අර අර එතකොට මම මතක් වුණා ධම්මපදයේ ගාථාව. මොකද්ද තියෙන්නේ? නහි වේරේන වේරාණි සමන්තිද කුදාචනං කවදාවත් වෛර කිරීමෙන් වෛරේ සංසිඳෙන්නේ නැහැ. අවේරේනච සම්මන්ති වෛර නොකිරීමෙනුයි වෛරේ සංසිදෙන්නේ ඒස ධම්මෝ ඒක තමයි සනාතන ධර්මය සනාතන ධර්මය මොකද්ද වෛර නොකිරීමෙන් තමයි වෛරේ සංසිදෙන්නේ එතකොට මේ නොපෙනෙන ලෝකේ තියෙන සිද්ධි දිහා බලනකොට අපිට පේනවා ඒක සාමාන්‍ය මිනිස්සු අතරත් ඒ විදිහමයි නේ දැන් ඒ එතකොට යා ප්‍රහාණය කළ යුතුදී ප්‍රහාණය වෙන්නේ නම් මොකද වෙන්න ඕනේ වෛරය ඇතිවෙන ආකාරයට හිතන්න නැතු ඉන්න ඕනේ. වෛරය ඇතිවෙන ආකාරයට හිතන්න ගියොත් මොකද වෙන්නේ? ඒ වෛරේ දලුදා ලියලා එනවා මිසක් ඒක සංසිදෙන්නේ නැහැ. බුද්ධ දේශනා තියෙන්නේ කොහොමද? අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිම යේතං නවපුණයන්ති. ඒක සීකර කර ඉන්නේ නැත්තං යා. වේරං තේසු ප්‍රසම්මති. ඒගොල්ලන්ගේ වෛරේ සංසිදිලා යනවා. සංසිදිලා යනවා. ඒ නිසා සමහර විට මේ ඉතාම සුළු දේවල් වෛර කරන්න තරම් කාරණාවක් නැහැ. ඉතාම සුළු දේවල් විශාල වෛර බවට පත් කරගන්නවා. පත් කරගත්තට පස්සේ ඒකෙන් ඒගොල්ලන්ගේ ජීවිතවලට ඇතිවෙන අනතුර ඉවරයක් කරගන්න බැරි අනතුරක්. සමහර විට ඒක කල්ප ගාණක් යනවා. සමහර විට මෙයා බලලා වෙලා ඉන්නකොට අර මීයා වෙලා එනවා. එතකොට මෙයා කිකිලි වෙනකොට අර පූසා වෙනවා. දෙහිමනේ අර ඒ කතාවේ තියෙන බුදුරජාණන්ස් දේශනා කරන්නේ මෙන්න මේ විදිහට මේගොල්ලෝ ආවා කියලා. එතකොට අපිට තේරෙනවා මේ වෛර කරන්න ගියොත් ඒකට අනුකූල කාන්දමක් වගේ එකක් වැඩ කරනවා. ඒ කාන්දවට තමයි ධාතු ශක්තිය කියලා කියන්නේ. ධාතු හොඳට හොඳ එකතු වෙනවා නරකට නරක එකතු වෙනවා. වෛර කරන අයත් එකතු වෙනවා. පවුටුයත් එකතු වෙනවා. දුස්සීලයත් එක්ක තියෙනවා නේද? ඒ මැග්නටික් ෆෝස් එකක්. ඒ කියන්නේ මේ කාන්දම් බලයක් වගේ එකක් ඇති වෙනවා මේ කර්මානුරූපව. ඒ ඇති වෙන ඊට අනුව යන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කම්ම විපාකෝ අචින්තිය. කර්ම විපාක දෙන ආකාරය හිතලා ඉවර කරන්න බෑ කියලා. ඉතින් මේ නිසා මේ අත්හැරීම ගැන අපිට හොඳ වැදගත් පාඩමක් මේ ලටුකි උපමා කරගෙන ලටුකිකා කියන මේ කැටකිරිල් උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනාවෙන් අපට මොකද මේ දේශනාව හොඳ වැදගත් දෙයක්. මොකද අපිට තරහ ඇති වෙනකොට අපිට හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේවා විතරක් අතාරින්න නෙමෙයි මොනවාද? ප්‍රථම ධානයත් අතාරින්න කිව්වා. දිවින ධානයට යන්න කිව්වා. දිවින ධානයත් අතාරින්න කිව්වා. තුන්වෙනි ධානයේ තියන්න කිව්වා. තුන්වෙනි ධානයේ ඉක්ම යන්න කිව්වා. ඉතින් මෙහෙම කළා. නිරෝධ සමාපත්තිය දක්වාම යන්න කිව්වනම් අතාරේ. මේ අපි මේ අල්ලන් ඉන්නේ මොනවද කියලා මේ අපේ ජීවිතවල ඇති වෙන ප්‍රශ්න වැටකඩුළු නිසා ඇති වෙච්ච ප්‍රශ්න තියෙනවා නේ කෝස්පෝල් නිසා ඇති වෙච්ච ප්‍රශ්න තියෙනවා ඇම්බරෙල්ල අඹ නිසා ඇති වෙච්ච ප්‍රශ්න තියෙනවා ඈ නේද ලින් නිසා ඇති වෙච්ච ප්‍රශ්න තියෙනවා තාප්ප නිසා ඇති වෙච්ච ප්‍රශ්න තියෙනවා ඔව් ඊළඟට මේ ගිවල් දොරවල් නිසා ඇති වෙච්ච ප්‍රශ්න තියෙනවා නැත්තම් මගුල් ගෙවල් වල ගිහිල්ලා කතා බස් කරලා මේ වචනේ වැරදිලා ඇති වෙච්ච ප්‍රශ්න තියෙනවා එහෙම හරියට මේ ප්‍රශ්න හැඳින විදිය හොයාගන්න බෑ අපිට ඉතින් මේ නිසා සමහර අයට මේ චූටි වචනයක් වැරදුනහම ඒ වැරදිච්ච වචනේ අල්ලගෙන ලොකු ප්‍රශ්න හදා ගන්නවා දැන් බුදුරජාණන් වහන්සේ වැරදි වචනයක් නෙමෙයි ඇත්ත වචනයක් කියලා ප්‍රශ්න හදාගත්තනේ මාගන්දියා බුරුවක් නෙමෙයි උන්වහන්සේ දේශනා කළේ නේ මේ මේ ලස්සනට උපදාපු අසූචි කලයක් වූ මේ ශරීරේ ඉතින් බොරුවක් නෙමෙයිනේ කිව්වේ ඒක ඇත්තන්නේ නේ ඉතින් මේ නමුත් මේ ඇත්ත කියාපු එකෙන් වාසියක් ලැබුණා අම්මරේ තාත්තටයි නමුත් මාගන්දියාට ඒ වාසිය ලැබුණ නෑ එයාට ඒක තරහා කිරිට ගත්ත මිසක් ඒක එයා අතරගන්න කල්පනා කළේ නෑ ඒකින් විශාල විපතකට පත් වුණා නෑ එයාට අනුගාමික පිරිසක් හදාගෙන ඒ අනුගාමික පිරිසත් ඒකට යොදවාගෙන තමනුයි තමන්ගේ නෑදෑයෝ ටිකයි ඊළඟට තමන්ගේ සේවකයෝ ටිකයි ඔක්කොමත් එක්කම නිරේ ගියානේ එතකොට අර පුංචි දේ නිසා ඇතිවෙච්ච ක්‍රෝධය අතහැරගන්න බැරුව ඒ නිසා මට තේරෙන හැටියට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ගැන අපි සම්පින්ඩනයක් හැටියට කියවුවොත් නම් මොකද්ද කියන්න තියෙන්නේ මේ පව් අතහැරීම ගැන කියන එකක් කුසල් රැස් කිරීම ගැන කියන එකක් සිත පිරිසිදු කර ගැනීම ගැන කියන එකක් නේද සම්පින්ඩනයක් හැටියට ගත්තොත් සබ්බපවස ගාථාවේ ඒ සම්පූර්ණයෙන්ම තියෙනවා ඒ නිසා අපිට අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි මේව හොඳට තේරුම් අරගෙන පුරුදු කරගන්න ඕනේ පුරුදු කරගෙන මේ මේ තමන්ට හිතසුව පිණිස පවතින්නේ නැති දේ අඳුන ගන්න ඕනේ තමන්ට හිතසුව පිණිස පවතින්නේ නැති දේ අඳුනාගෙන ඒක අපි අතහරින්න ඕනේ තමන්ට හිතසුව පිණිස පවතින දේ අඳුන ගන්න ඕනේ හිතසුව පිණිස පවතින දේ අඳුනාගෙන ඒක අපි ලං කර ගන්න ඕනේ ඒක අපි ඇති කර ගන්න ඕනේ ඒක අපි පුහුණු කර ගන්න ඕනේ අන්න ඒ වගේ රටාවක් මේ ජීවිතය තුළ අපි පුරුදු කළොත් මං හිතනවා අපි හිතාගෙන ඉන්න කාරණේ අපට ඉෂ්ට කරගන්න අවස්ථාවක් ලැබෙයි. ඒකෙබේ පතල අපිට කරන්න බෑ. මොකද දැන් බුදුරජාණන් වහන්සේගේ උපමා ගත්තොත් එක උපමාවක්වත් තියෙනද පැතීම පිළිබඳව. අපිට කොහෙන් හරි ඇවිල්ලා තියෙන පතන සිස්ටම් එකක්. හැබැයි අපිට පැතීම පිළිබඳව එක උපමාවක්වත් නෑ. දැන් විසාකා උපෝසතේ ගත්තොත් ඒකේ මොකද උපමාව? වස්ත්‍රයක් සේදීම ගැනනේ. වස්ත්‍රය සේදීම ගැන උපමාව තියෙන්නේ. ඒ නිසා තියවගේ උන්වහන්සේගේ උපමා ගත්තොත් ඒ උපමා එකකවත් නැහැ. ප්‍රාර්ථනා කරන්න එතකොට වැඩේ හරියනවා කියලා. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ දේශනාවල් බැලුවම හැම එකකම තියෙන මොකද්ද? හිතාමතා කළ යුතු දෙයක්. එතකොට මේ අකුසල් අතහැරීමත් හිතාමතා කළ යුතු දෙයක්. කුසල් වැඩිවීමත් හැබැයි අකුසල් අතහරින්න මහන්සි ගත්තොත් අකුසල් අතහැරෙනකොට මොකද්ද වෙන්නේ? කුසල පිහිටලා අකුසලයේ අතහැරියා කියන්නේ කුසලයේ පිහිටියා කියන එක. අකුසලයේ පිහිටියා කියන්නේ කුසලයේ අතහැරියා කියන එක. ඉතින් ඒ නිසා මේ අපි මේක හොඳට නුවණින් කල්පනා කරලා තේරුම් අරගෙන අපි හොඳට මේ කුසල් අකුසල් හඳුනාගෙන අකුසල් අතාරින්න ඕනේ. කුසල් පිහිටවා ගන්න ඕනේ. අපි මේකෙන් අර නම්බුණාම මම නම් මේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ වකලී. ඉදිරියට කරන්නේ තේමයි. එතකොට මොකද බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තුලින් අපි හරි අර්ථය අල්ලගත්තොත් දැන් බලන්න මේ ධර්මයේ තුලින් පේනවා අපිට මේ ඇඳුම් පැළඳුම් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි කොණ්ඩ මෝස්තර ගැන ප්‍රශ්නයක් නෙමෙයි සපත්තු මෝස්තර ගැන ප්‍රශ්නයක් නෙමෙයි කෑම වට්ටෝරි පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන මොකද්ද මේ කියන්නේ අකුසලයේ අතරින්න කුසලයේ වඩන්න එතකොට මේ ගුණ ධර්ම පිළිබඳ නේද මේ අරුබුදේ තියෙන්නේ එතකොට මේ ගුණධර්ම අපේ ජීවිතයට ලං කර ගැනීමේදී අප තුල ඇති වෙලා තියෙන දේවල්ම අපට බාධා කරනවා. ඒක නේද මේ දේ නරපොදී. එතකොට මේ බාධාවෙන් අපි මග හරින්න නම් මොකද කරන්න ඕනේ? කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් මේ ගුණධර්ම දියුණු කරන්නා වූ ධර්මය සේවනය කරන්න ඕනේ. ගුණධර්ම දියුණු කරන්නා වූ ධර්මය නැවත නැවත සේවනය කරන්න ඕනේ නැවත නැවත පුරුදු පුහුණු කරන්න ඕනේ. ඉතින් මේ ධර්මය අපිට අහන්න ලැබුනේ නැත්තම් අපිට ඒක කරන්න පුළුවන් වෙයිද? බෑනේ. දැන් බලන්න මේ ලටුකිගේ කතාවේ මේ ඒ ඒ බුද්ධ දේශනා මේක බැලුවහම අපිට පැහැදිලි ඒ කාලේ වරද්දගත් පිරිසක් ඉඳලා තියෙනවා. එහෙනම් ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි පවා දැන් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ අපිට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් අද අපිට මේ තියෙන ප්‍රශ්න අපිට නෑ එහෙනම් අපි විසඳන්න ඕනේ. එහෙම අපිට කියන්න බෑ. මොකද හේතුව දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට අහන්න ලැබෙනවා. එහෙනම් මේ සමහර විට අපිට බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලා නෑ කියන්න බෑ. මුණ ගැහිලා ඇති. සමහර විට අපිට රහතුන් මුණ ගැහිලා ඇති. අපි ධර්මය අහලත් ඇති. නමුත් අපිට හැමදේමත් කරන්න බැරි වෙච්ච දේ මොකද්ද? අකුසල් අතර ගන්න බැරි කමයි, කුසල් වඩා ගන්න බැරි කමයි. ඒ නිසා මේ ජීවිතය තුළ ඒකට වමනා පදනම හදාගත්තොත් මං හිතනවා අපිට අපේ ජීවිතය තුළට ටික හරි මේ ධර්ම කාරණ ඇතුළු කරගන්න පුළුවන්. මට තේරෙලා තියෙන විදිහට බොහෝ දෙනෙකුට හදිස්සියක් තියෙනවා තමන්ට ලකුණු දාගන්න. දැන් මන්නම් හරි, මන්නම් කරගත්තා. ඔයාට කොහොමද? එහෙම මේ ලකුණු දාගන්න හදිසියක් නම් තියෙනවා. එහෙම ලකුණු දාගන්න හදිසියෙන් නම් කිසිම පළක් නැහැ. මන්නම් හරි, ඔයා කොහොමද දැන් කියන එකෙන් කිසිම පළක් නැහැ. ඒක මාන්නෙටම දාන්න. දාලා මේ ධර්මයෙන්ම සිහි කරන්න. ධර්මයේ සීකරන්නේ සමහර මන්නම් දැන් හරි, මට දැන් ශ්‍රද්ධාව තියෙන, මං දැන් හොඳට බැලුවා, මට දැන් සෝතපත්තියක් තියෙනවා. දැන් ඉතින් හරි මං දැන් ඉතින් මට සකදාගාමි වෙන්නයි තියෙන්නේ. මේ එහෙම ඒවා මේ ධර්ම මාර්ගයේදී ධර්මයේ සීකිරීමක් නෙමෙයි. ධර්මයේ සීකරනවා කියලා කියන්නේ නිස්සබ්දව තමන්ගේ මේ ගුණධර්ම ටික හිමීට දියුණු කරගන්න ටිකයි. මොකද හේතුව මේ ධර්මයට විරුද්ධ පිරිසකුත් තියෙනවා. ධර්මයට විරුද්ධ පිරිස කෑ ගහනවා මේ ඉක්මනට නිවන් දක්වන්න හදනවා කියලා. ඒ විරුද්ධ පිරිස සියලු දෙනාම මාරසේනාව විසින් හසුරවනවා. ඒ නිසා අපිට තියෙන්නේ බුද්ධ දේශනාවේ යමක් තියනවාද, ඒ දේශනාව කෙරෙහි විතරයි අපි පහදින්න ඕනේ. යමෙක් බුද්ධ දේශනාවට යොමු කරනවාද, ඒ කෙනා කල්යාණ මිත්‍රය හැටියට හඳුනා ගන්න ඕනේ. බුද්ධ දේශනාවේ යමෙක්ව බැහැර කරනවාද, ඒ පුද්ගලයා අසත්පුරුෂයා පාප මිත්‍රය හැටියට හඳුනා ගන්න ඕනේ. බුද්ධ දේශනාවේ යම් කිසි කෙනෙක්ව සමාදම් කරවනවාද, ඒ කෙනා කල්යාණ මිත්‍රයෙට හඳුනා ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට හඳුනාගෙන බුද්ධ දේශනාවේ තියෙන විදිහට අකුසල් මේ දැන් බලන්න මේකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ පුංචි දීපව අපිට අතාරින්න පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් සමහර අයට ඇති වෙලා තියෙන ප්‍රශ්න මම දන්නවා. දැන් සමහරු බණ කියන්න යනවා. දැන් ගිහි අය ගැන මම කියන්නේ, මේ සමහර ගිහි අය ඔන්න ධර්ම දේශනා කරන්න කියලා යනවා. පින් රැස් කරගන්න යන්නේ. ගිහිල්ලා මොකද කරන්නේ? ධර්මය නම් දේශනා කරන්නේ, ධර්මයේ දේශනා කළා, එන්නේපෑ ධර්මයේ දේශනා කළා, පින් රැස් කළා. ඊට පස්සේ කරන්නේ බැඳීම් හදා ගන්නවා. ඊට පස්සේ උන ටෙලිෆෝන් වලින් කතා කරනවා. අනේ මේ මට දැන් ගැටලු තියෙනවා. ඔන්න අපි කිමු පුතෙක් ධර්මයේ කියන්නේ යනවා කියලා. අපි කිමු තරුණ මහත්තෙක්, එක අම් නෝනා ඉන්නවා, මහත්තයෙක් ඉන්නවා. එක්ක මහත්තයා ඔන්න බණ කියන්නේ යනවා. ගියාට පස්සේ වෙන ගෙදරක නෝන කෙනෙක් ඔන්න මහත්තයට පහදිනවා. ඔන්න දැන් මේ යන්නේ අන්තිමට ධර්ම කතාව ගිහිල්ලා ඉතුරු ඉවරෙන්නම කින්ද? පින් හබේකින්. මේකෙන් අපිට පේනවා මොකද්ද මේ හරියට දැනගන්න ඕනේ තමන් මොකද්ද මේ කරන්නේ, තමන් මේ කරගන්න යන්නේ කොහොමද කියලා. ඒ නිසා ඒක හරියට සමහර වෙනවා ධර්ම කතාව අහන්න. ඇවිල්ලා ධර්ම කතාව කරගෙන යද්දි ඕන වෙන පාරක එක්කන් යන්න හදනවා. ආන් ඒව හොඳට සිහියෙන් ඉන්න ඕනේ. ඒක මේ ගිහි පැවිදි ප්‍රශ්නයක් නෙමෙයි. තරුණ දූලට වෙන්නත් පුළුවන්, ඒක පුතාලට වෙන්නත් පුළුවන්. මේ දූල පුතාල දෙක මම කිය විවාහක දරුවන්ට. මොකද හේතුව සමහර දරුවන් ඉන්නවා, මේ සමහර තරුණ කාන්තාව ඉන්නවා ධර්මයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නිසා ධර්මයේ කියන්නේ යනවා. ඊට පස්සේ තමන්ම දන්නේ තමන් වෙන අරමුණු වල පැටලෙනවා. ඒ නිසා හොඳට සිහියෙන් ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාම සීකල්ල ඒක අතාරින්න ඕනේ. තමන්ට හානි පිණිස පවතිනවා නම් ඒ කාරණේ දහම් කරුණු කරන්න කියලා ඒ දහම් කරුණු කියනවලට වඩා හොඳයි තමන් හානි නොවි නිස්සද්දු ඉන්න එක. ඉතින් ඒ නිසා මේව හොඳට තේරුම් ගන්න මේ මම ඕගොල්ලන්ට කියන්නේ ධර්ම ප්‍රචාරය කරන තරුණ දූල පුතාලා ඉන්න නිසා. අපිට හොයන්න බෑ මේවට බාධා වෙන ආකාරය. අපි මේ ඒකෙදි බලාපොරොත්තු වෙන්නේ කවදාවත් මේ ධර්මයේ කියන එක්කෙනාට බැඳින්නවත් එපා. ධර්මයේ අහන එක්කෙනාට ධර්මයේ කියන එක්කෙනා බැඳින්න ඕනෙත් නැහැ. ධර්මයේ කියන එක්කෙනාට ධර්මයේ අහන එක්කෙනා බැඳින්න ඕනෙත් නැහැ. දෙගොල්ලම ධර්මයට බැඳුනාම ඇති. මතක දැන් කියප එක. ධර්මය කියන කෙනා ධර්මය අහනෙක් කෙනට බැඳින්න ඕන්නේ. ධර්මය අහන කෙනා කියන එක්කෙනට බැඳින්න ඕන්නේ. ධර්මය අහන කෙනා කියන එක්කෙනයි ධර්මයට බැඳුනහම ඇති. වෙන ඒවට බැඳුනොත් විනාසයි. ඒ නිසා ධර්මයේම ගෞරවය ලබාගෙන ධර්මයේම පුරුදු කරගෙන ධර්මයේම දියුණු කරගෙන ධර්මයේම පිළිසරණ කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ අකුසල් අතහැරලා කුසල් වඩලා අපට ගෞතම බුද්ධ ශාසනයේ පිළිසරණ ලබන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.